නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. සදහැවත් වාසනාවන්ත පින්නතුනි, ඔස්ට්‍රේලියාවෙහි සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයෙහි 2021 වර්ෂයේහි වස් කාලය නිමිති කරගෙන සිදු කරන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුම්කන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ පින්කම සංවිධානය කිරීම පිළිබඳව ගෞරවනීය විමල ඥාන ස්වාමින් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි, ආශිර්වාද කළ යුතුයි. උන්වහන්සේ ප්‍රධාන එසීලම ස්වාමින් වහන්සේලාට මේ උතුම් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ මේ අනිසංසයෙන් උන්වහන්සේලාගේ සියලු ආධ්‍යාත්මික ප්‍රාර්ථනාවන් සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අප මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවට ආරාධනා කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ වෙසෙන බඩල් කුමරේ අනුරුද්ධ ස්වාමින් වහන්සේටත් අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. එනිසා උන්වහන්සේලා හැමදෙනාම ගෞරවයෙන් සිහිපත් කරන ගමන් මෙතෙන් පටන් අප අදට නියමිත මාතෘකාව යටතේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්තුනි, ධර්ම ශ්‍රවණය කරන වේලාව අපේ ජීවිතයේහි ඉතාම වාග්ය සම්පන්න අවස්ථාවක් කියලා සැලකන්න. සසර අනාදිමත් කාලයක් කරපු දාන ආදී අප්‍රමාණ පින් දහම් ලානිසංස ලෙස ලැබුණා වූ මේ උතුම් මනුසාත්ම භාවය තුළ සම්බුද්ධෝත්පාද කාලයක් ලැබීච්ච මේ දුර්ලභ අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කරන්ට මේ වගේ අවස්ථාව ලැබීම කියලා කියන්නේ ඉතාම දුර්ලභ වාග්ය සම්පන්න අවස්ථාවක්. ඒකට කියන්නේ ශ්‍රණ සම්පත්තිය කියලා. තිමේෂණ සම්පත්තියෙන් ප්‍රතිඵල නෙලන අවස්ථාව ධර්මයේ සලකන්නේ සවන අනුත්තරිය කියලා. දේශවන්වලි නසන වඩාත්ම උතුම්ම දේ හැටියටයි ධර්මශ්‍රවණය සලකන්නේ. ඉතින් ඒ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට ලැබෙන අවස්ථාවේදී අට්ඨේකත්වා මනසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියපු ආකාරයට හොඳ අවධානයෙන් සිහියෙන් නුවණින් ධර්ම ගෞරවයෙන් ධර්මය අහපු ප්‍රමාණයටයි අපට ඒ ධර්මයෙන් නිසේ ඵල ප්‍රයෝජන ලැබෙන්නේ. ඉතින් අප හිතනවා පින්නතුන් කාලයක් තිස්සේ ධර්මයට නැඹුරු වෙච්ච පින්නතුන් හැටියට මේ කාරණේ වඩාත්ම සඵල කරගන්නේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද අපේ මාතෘකාව වේදනානුපස්සනාව පිළිබඳව. සතර සතිපට්ඨානයේහි දෙවන අනුපස්සනාව විදිහට සැලකෙන වේදනාව අනුව ගිය සිහිය පිළිබඳව දේශනාවයි අද පවත්වන්නේ. සතර සතිපට්ඨානයේ කොටස් හතරකට බෙදෙනවා. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හැටියට. ඉතින් මේ අනුපස්සන අතරින් වේදනානුපස්සනාව කියලා කියන්නේ වේදේතීතිකෝ වේදනා කියලා සඳහන් වන ආකාරයට විඳීම පිළිබඳව වේදනාව අත්විඳීම පිළිබඳව සිහිය දියුණු කිරීමයි මෙහිදී සිදු කරන්නේ. වේදනාව ප්‍රධාන වශයෙන් කොටස් 6කට බෙදෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, දිවහ සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා විදියට. ඉතින් ඇස කන ආදී මේ ආයතන 6 ආශ්‍රිතව තියෙන වේදනා 6 පිළිබඳවයි මෙහිදී අපි අවධානය යොමු කරන්නේ. පින්නතුනි, මේ සතර සතිපට්ඨානය ආරම්භ කරන කලින් අපට මේ කරන කටයුත්ත ගැන මන අවබෝධයක් තියෙනට ඕන. සතිපට්ඨාන සංයුත්තේ සූත්‍ර දෙස බලන විට ඊටාම පැහැදිලිව පේන කාරණයක් තමයි සීලංච සුවිසුද්ධං දිට්ඨිං චුජුකහ කියලා කාරණයක් පැහැදිලිව සඳහන් වෙනවා. සතර සතිපට්ඨානය වඩන කෙනාට එකාතකින් සීලය පිරිසුදු වෙන්නට ඕන, අනිත් අතින් දැක්ම ඍජු වෙන්න ඕන කියලා. සතිපට්ඨානය පැනවෙන්නේ මන දැක්මක් තියෙන කෙනාට. සම්මා දිට්ඨි පුරේජවන් කියන්නේ ඒකයි. ජානතෝ භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා ධර්මයක සඳහන් කරනවා. ආශ්‍රවයන්ගේ ශේ කිරීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා දේශනා කළා. ඉතින් සතර සතිපට්ඨානෙ වඩන කලින් අපිට මනා දැක්මක් තියෙනට ඕන. මම හිතන්නේ මේ ධර්ම දේශනා මාලාවෙහි මුලින් කරපු ධර්ම දේශනාවල එය පැහැදිලි කරන්නට ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඉතාම මනවින් මාතෘකා පෙළගස්සලා ඔබේ ධර්ම අවබෝධය දිනු කිරීම සඳහා කටයුතු කළ තියෙනවා. සසර ස්වභාවය විස්තර කරලා ධර්මයේ මූලික කරුණු වන දුක් සත්‍ය, සමුදය සත්‍ය ආදී කරුණු පැහැදිලි කළා. පංච උපාදාන ස්කන්ධය, පටිච්චසමුප්පාදය, සලායතන මේ ආදී කාරණා විග්‍රහ කරමින් ක්‍රමානුකූලව කායනුපස්සන ආදී මේ කරුණු පැහැදිලි කරමින් ඊට කලින් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා ආදී විස්තර කළායි මේ මාතෘකාවට පැමිණලා තියෙන්නේ. ඒ වුණත් පින්නතුනි අපි කෙටියෙන් හරි මේ තියෙන මාතෘකාවල සම්බන්ධතාවය අපි තේරුම් ගන්නට ඕන. එක කොටසක් විතරක් අපි අරගෙන සාකච්ඡා කරාට මේ ධර්ම දේශනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා අපි සම්පූර්ණ වපසරියම කිසියම් ප්‍රමාණයකින් තේරුම් ගන්නට ඕන. මුලින්ම අපි තේරුම් ගන්නට ඕන ඇයි අපි සතිපට්ඨානෙ වඩන්නේ කියලා. සතිපට්ඨානෙ වඩන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ ආරම්භයේදීම දේශනා කරනවා. ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සම්පතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදි දංචත්තාරෝ සතිපට්ඨානා කියලා. අපි හැමදෙනාගේම බලාපොරොත්තුව චිත්ත පාරිශුද්ධත්වය, දුකෙන් නිදහස් වීම, ඥාන ලැබීම, නිවන සාක්ෂාත් කරලීම. මෙන්න මේ කරුණු සඵල කර ගැනීම සඳහා තියෙන ඒකායන මාවත විදියට දේශනා කරන්නේ මේ සත සතිපට්ඨානේ. වෙනත් විදියකින් කියනවා නම් හිත පිරිසුදු කර ගැනීම සඳහාත්, ශෝක පරිද්දවයන්ගෙන් නිදහස් වීම සඳහාත්, දුක් දොම්නස් දුරු කරලීම සඳහාත්, ඥාන ලබා ගැනීම සඳහාත්, නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශනා කරපු අනුශාසන අතරින් ප්‍රධානතම අනුශාසනය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ සතර සතිපට්ඨාන භූමිය තුල ඉන්නකොට සතර ඍද්ධිපාද, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, ඊළඟට පංච ඉන්ද්‍රිය, බල ධර්ම, සත්‍තබොජ්ජංග, ආරස්නංගික මාර්ග කියන මෙන්න මේ කරුණු සම්පූර්ණ වෙලා සම්මා ඥාන සම්මා විමුක්ති වලින් මේ නිවන් මඟ සම්පූර්ණ වෙන්නේ මේ සතිපට්ඨානයේ පිහිටීමේ ප්‍රතිඵල විදියට. අංගුත්තර නිකායේ දසක නිපාතයේ සූත්‍රයක් සඳහන් වෙනවා අවිජ්ජා කියලා. මේ අවිජ්ජා සූත්‍රයේහි අංග 10ක් අනුපිළිවෙලින් දැක්වෙනවා සම්පූර්ණ කරන ආකාරය. එහි අවසාන ප්‍රතිඵලය ලෙස දක්වන්නේ විද්‍යා විමුක්තියටපත් වීම. චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා දැක්මෙන් සියලු කෙලෙසුන්ගෙන් දුරු කරලීම සඳහා සියලු දුක්වලින් නිදහස් වීම තමයි මේ ධර්ම මාර්ගයේ ඉහළම ප්‍රතිඵලය ලෙස සඳහන් කරන්නේ. අන්නේ විද්‍යා විමුක්තිය ලබන්න නිකම් බෑ. විද්‍යා විමුක්තිය ලබන්න නම් සත්‍තබොජ්ජංග වඩන්න ඕන කියලා කියනවා. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සත්‍තබොජ්ජංග වැඩිමේ ප්‍රතිඵල ලෙසයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් වන්නේ. සත්‍තබොජ්ජංග නිකම් වඩන්න පුළුවන් කමක් නෑ. සත්‍තබොජ්ජංග වඩන්න නම් සතර සතිපට්ඨානෙ පුහුණු කරන්න ඕන. සතර සතිපට්ඨානෙ මැති භූමිය තුල වාසය කරන කොටයි සත්‍තබොජ්ජංග වැඩෙන්නේ. සතර සතිපට්ඨානෙ වැඩෙන නම් ඒකත් නිකං කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතු වෙනවා කාය, වචී, මනෝ කියන ත්‍රිවිධ සුචරිතය ආසන වශයෙන් හේතු වෙනවා. ත්‍රිවිධ සුචරිතයත් නිකං සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට. ඉන්ද්‍රිය සංවරයත් නිකං සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වෙනවා සති සම්පජඤ්ඤය කියන කාරණා දෙක. සිහිය සහ නුවණ කියන දෙක අවශ්‍ය වෙනවා. සති සම්පජඤ්ඤයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඒ සඳහා යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙනවා. යෝනිසෝ මනසිකාරයත් නිකන් ලැබෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාට. ශ්‍රද්ධාවත් නිකන් ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ලබා ගන්න නම් ධර්ම ශ්‍රවණය කරන අවශ්‍ය වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ සාමාන්‍යයෙන් බුදු ගුණ දැන ගැනීම තුළින් ඇතිවන සාමාන්‍ය අවබෝධ විතරක් නෙවෙයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, නැත්තං යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන විග්‍රහය අනුව සද්ධාතේ තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හේතුඵල ධර්මයේ සිද්ධාන්තය, නැත්තං චතුරාර්ය සත්‍ය, රූපාදිස්කන්ධ පංචකය මෙන්න මේ දැක්ම තුලින් ඇතිවන විශ්වාසයයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාවත් නිකං හටගන්නේ ශ්‍රද්ධාව හටගන්නේ ධර්ම ශ්‍රවණිය තුලින්. ධර්ම ශ්‍රවණියත් නිකං හටගන්නේ ධර්ම ශ්‍රවණිය ලැබෙනනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනට ඕන. දැන් ඔබට මතකද මේ කියපු කාරණා ටික? මුලින්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය හරියට දක්වන්නේ නැගෙනහිරින් හිරුපා යන කලින් ලැබෙන අරුණෝදය වගේ කියලා. අන්නේ අරුණෝදය නැමැති කල්යාණ මිත්‍රත්වයේ තමන්ගේ ජීවිතේට ලැබෙනකොට ඒ ලැබෙන ප්‍රධානතම දේ තමයි සද්ධර්මය කියන දේ ලැබෙනවා. අන්නේ සද්ධර්මයෙන් තමයි අපට සම්මා දිට්ඨිය මුල් කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මධ්‍යම ප්‍රතිපදාව තමට ලැබෙන්නේ මෙන්න මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්. එමගින් ශ්‍රද්ධාව හටගෙන ශ්‍රද්ධාවෙන් යෝනිසෝමනසිකාරයත්, යෝනිසෝමනසිකාරයෙන් සති සම්පජඤ්ඤයත්, සති සම්පජඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවරයත්, ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතයත් ඇති වෙච්ච කෙනාට තමයි ඊළඟට පණවන්නේ සතර සතිපට්ඨානය. මෙන්න මේ පදනම අපි මනවින් තේරුම් ගන්නට ඕනේ. එතකොට සතිපට්ඨානය කියලා එකපාර උඩින් ගෙනල්ලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඊටාම පැහැදිලිව දක්වනවා සතිපට්ඨානය ආරම්භ කරන කලින් සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියන කාරණය. සීලය පිරිසිදු වෙනට ඕන, දැක්ම ඍජු වෙනට ඕන. දැක්ම කියන්නේ නිකන් දැක්මක් නෙවෙයි. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන පදනමේ තියෙන සීලයත් එක්ක තියෙන නිවැරදි දැක්ම වෙන්නට ඕන. ඒ කියන්නේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච පටිසම්පාදේ නැත්තම් හේතුඵල ධමෙහි ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා, හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ උච්ඡේද සහ සාස්වත කියන අන්ත දෙකම එකම දර්ශනයකින් දුර වෙන්නට ඕන. ඒ තමයි හේතුඵල සිද්ධාන්තයේ ආර්ය න්‍යාය පටිසම්පාදයේ ඉදාපච්චතාවය කියන මෙන්න මේ කාරණය. ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දන්න හෝති, ඉමස්ස උප්පාදායි දං උප්පජ්ජති, ඉමස්ස නිරෝධායි දං නිරුජ්ජති කියන කාරණය. නැත්තම් යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධම්මං ආදි වශයෙන් නොඑක් ආකාරයේ විග්‍රහවලින් දැක්වෙන්නේ මෙන්න මේ හේතුඵල ධර්මයේ සිද්ධාන්තය. මෙන්න මේ සිද්ධාන්තයේ දැකගත්තු කෙනාට තමයි සතර සතිපට්ඨානය පැනවෙන්නේ. එතකොට අන්නේ සතර සතිපට්ඨානියත් නිකන් එක විට ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ සතිපට්ඨානය සම්මා සතියක් වෙන්නට ඕන. ඒක සම්මා සතියක් වෙන්න නම් නිකන් අහම්බෙන් ඇති වෙන දෙයක් වෙන්නට බෑ. ඒක ආරස්ත්‍රාංගික මාර්ගයට ඇතුළත් වෙන සතියක් වෙන්නට ඕන. මේක පිනොතින හොඳට මතක තියාගන්න ඔබ. බුදුදහමේ සතිමත් බව වඩන්නේ සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදියට කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ලැබිච්ච කෙනායි සතිපට්ඨානයක් පැනවෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න වටිනවා සම්මා දිට්ඨිය තමා ලබාගෙනද මේ සතිපට්ඨානය වඩන්නේ කියලා. මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මෙන්න මේ කාරණා. ඇතැමිට චතුරාර්ය සත්‍ය මුල් කාරණා ඔබ කලින් දැනගෙන ඉන්නවා ඇති. නමුත් අපි මේ මතකෙ අලුත් කරගන්නට ඕන. පින්නතුනි, අපේ ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් විඳිනකොට, කයට පහසක්, සිතට අරමුණක් කියන මේ ආයතන වලින් අරමුණක් ලැබෙනකොට ඇත්තටම අපේ ජීවිතේට සිදුවන්නේ මොකද්ද කියන කාරණය. මෙන්න මෙතෙන්දි පින්නතුනි, මේ අත්දැකීමට තමයි චතුරාර්ය සත්‍ය, පටිසම්පාදය, නැත්නම් ස්කන්ධ පංචකය කියන මේ සියලුම විග්‍රහයන් දක්වන්නේ මෙන්න මේක निराකරණය කරගන්න. ඇසට රූපයක් පේනකොට මොකද වෙන්නේ? දැන් ඔබ ඉස්සරහා දැන් මේ රූපයක් බලාගෙන ඉන්නේ. ඔබ දැන් කනින් ශබ්දයක් අහමින් ඉන්නේ. මේ අවස්ථාවේදී ඇත්තටම ඔබේ ජීවිතේට මොකද වෙන්නේ කියලා තේරුම් ගන්නට ඕන. මෙතෙන්ට තමයි සුතමේ ඥානය අවශ්‍ය වෙන්නේ. තොර ඇසට රූපයක් පේන අවස්ථාවේදී අපි ඒ රූපය හඳුනා ගන්න අවස්ථාවේදී ඇත්තටම සිද්ධවන්නේ මොකද්ද? අපි යම් කිසි විදියක රූපයක් හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගන්න අවස්ථාවේදී ඊට මුල් උනේ ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය ආදී මේ කාරණා. ඒ වගේම රූප සංඥා, රූප සංචේතන, චක්කු සංපස්සජා වේදනා මෙන්න මේ වගේ මුල් ස්කන්ධ පංචකයක් හටගෙන ඒ විතරක් නෙවෙයි ඊට අදාළ වූ විපාක මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව ආදී වශයෙන් මේ ස්තර ගානක් මේ පියවර ගානක් පසුකොල්ල ගිහියාට පස්සේ තමයි ඒ නිරුද්ධ උනාට පස්සේ මන ආයතනෙන් ධර්මාලම්බණයක් විදියට ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන සිහි කිරීමෙන් මනෝ විඥාණයෙන් තමයි ඔබට මේ රූපය පේන්නේ. එතකොට රූපය පේනකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ චක්කු විඥාණය මේක දැනගන්නවා කියලා. ඇත්තටම පින්නතුනි ඒ සරල විග්‍රහයක් එතන තියෙන්නේ. සැබවින්ම අපි මේක දැනගන්නේ චක්කු විඥාණයෙන් නෙවෙයි. අපි දැනගන්නේ මනෝ විඥාණයෙන්. මනෝ විඥාණයෙන් දැනගන්න අවස්ථාවේදී ඇත්තටම තත්ත්වය මොකද්ද? ඒ මනෝ විඥාණයට පාදක වෙච්ච ඇසත් නිරුද්ධ වෙලා, රූපයත් නිරුද්ධ වෙලා, චක්කු විඥාණයත් නිරුද්ධ වෙලා, චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා, චක්කු සංපස්සදා වේදනාවක් නිරුද්ධ වෙලා, රූප සංඥාවක් නිරුද්ධ වෙලා, රූප සංචේතනවත් නිරුද්ධ වෙලා, යොසවා තබන්නට හේතු වෙච්ච විපාක මනෝ ධාතුවත් නිරුද්ධ වෙලා, විපාක මනෝ විඥාන ධාතුවත් නිරුද්ධ වෙලා. මෙන්න මේකයි යථාර්ථය. එතකොට අර මුල් අධ්‍යක්ෂණය ටික අර නිරුද්ධ වෙච්ච මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙන ස්වභාවයට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඊළඟට අපි මේ තේරුම් ගන්න මනෝ විඥානය කියන්නේ අර නිරුද්ධ වෙච්ච තැනක නම කර්ම විදියට අපි මේ අධ්‍යක්ෂණ අවස්ථාව. ධර්මයේ තාම පැහැදිලිව සඳහන් කරනවා න පංචේ විඥානෙහි කියන කි ධම්මා පටිවිජානාති කියලා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ විපාක මට්ටමේ තියෙන නැත්තම් පටිසම්භිදා මග්ගයේ චර්යානනත් ඥානෙ දක්වන අර මුල් අවස්ථාව විඥාන චර්යා කියන අවස්ථාවේ නැත්තම් මුල් අධ්‍යක්ීම අවස්ථාවේදී අපට කිසිම දෙයක් පිරිසිඳ දැනගන්න බෑ කියලා කියනවා. අඤ්ඤතර අබිනිපාතමත්තා කියලා. ඒක අරමුණ පතිත වීම පමණයි වෙන්නේ. ඊටාම ප්‍රාථමික මට්ටමේ දැනුමක් විතරයි එන්නේ. බාහිර දේ ගැන ඒ තුල හටගන්න විඥානයේදී අපට හඳුනා ගන්න බෑ. අපි නිතර මේක හඳුනාගන්නේ ඒක නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥානයෙන් හඳුනාගන්නේ. එතකොට ධර්මයේ සඳහන් වෙන දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා? කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියන විග්‍රහයක් වෙනවා. යමක ප්‍රකරණේ හි සත්‍ය යමකෙහි. මේක පිනොතනි සුවිශේෂ විග්‍රහය. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් චේතසික දුකක් හැර වෙනත් දෙයක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. පිනොතනි මේක තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අසිරිමත් අනාවරණය කියලා කියන්නේ. මුළු ලෝකෙම අය දුක කියන්නේ එක්ක කායික දුකක් එක්ක චේතසික දුකක් ඒන් හැර දුකක් උන්ට නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පනවන දුක මීට වඩා සුවිශේෂ දෙයක්. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියන විග්‍රහයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඒක නිරුද්ධ වුණාට පස්සේ තමයි අපි ඊළඟට දුක හටගන්නේ. ඊළඟට අපි දුක ගොඩ ගහගන්නේ ඒ මොකද්ද? ඒ නව කර්ම විදියට අපි ඇති කරගන්න දුක, අපි අවිද්‍යාවෙන් හටගන්න දුක. ඊළඟට සඳහන් වෙනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා විග්‍රහයක් එතනම දැක්වෙනවා. කායික දුකත් චේතසික දුකත් තියෙනවා නේද? ඒක දුක කියලා කියනවා. ඒක දුක්ඛ සත්‍ය කියලා කියනවා කියලා. ඇයි පින්නතුණේකට හේතුව? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝග දුක්ඛෝ ආදී වශයෙන් කියන දේවල් දුක. ඒක හර මුල් දුක්ඛ සත්‍ය පාදක කරගෙන හටගත්තු දුක විදියට සලකන්නේ ඒ දුක සාමාන්‍ය කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන්න අර මුල් ස්කන්ධ පංචකයේ දුක්ඛ සත්‍ය. නමුත් ඊටාම පැහැදිලිව දැක්වෙනවා මේ ජරා මරණ ආදී දුක් ටිකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ධම්මචක්ක සූත්‍රයේ එකයි කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියන විග්‍රහයේදී ජාති විදුක්ඛා ජරා විදුක්ඛා දේ විස්තර කළා. සංකීර්ත වෙන පංච උපාදාන කන්දා දුක්ඛා ළඟට යනකම්ම මේ නව කර්ම දැක්වන්නේ එක දුකකුත් වෙනවා, එක දුක සත්‍යයක් වෙනවා. නිකන් සරල උදාහරණයක් කිව්වොත් අපි ගත්තොත් බස් එකක් බස් එකකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. එතකොට හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැම කාර් එකක්ම කාර් එකකුත් වෙනවා, ඒක වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැත. මෙන්න මේක තමයි පින්නතුනේ ඔබ බුද්ධිමත් නම් ඔබේ කුසලතා ස්කිල්ස් බලන අවස්ථාව මෙන්න මෙතන. තව තවත් හිතලා බලන්න පින්නතුනේ මේ කාරණය. මේක තේරුම් ගන්න පටිසම්භිදා මාගේ චර්යානන්ත ඥානියත් යමක ප්‍රකරණේ සත්‍යමකයත් ඒ වගේම ඥාන විභංගයත් විභංග ප්‍රකරණේ ඥාන විභංග කියන මෙන්න මේ අවස්ථා ටික අපට වැදගත් වෙනවා. එතකොට අර දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියලා කියනවා දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නට ඕන, දුක්ඛ සමුදය ප්‍රහීණ කරන්නට ඕන, දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නට ඕන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව වඩන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක තැනක දේශනා කරනවා රූප ශබ්ද ආදී පිරිසිඳ දැනගන්න කියලා. නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිරිසිඳ දැනගන්න කියලා දේශනා කරන එක තැනක. තවත් තැනක දේශනා කරනවා මේ රූප ආදී ස්කන්ධ පංචකය දුරු කරන්න කියලා. එතකොට එක තැනක කියනවා වේදනාව පිරිසිඳ දැනගන්න කියලා, තවත් තැනක කියනවා වේදනාව දුරු කරන්න කියලා. එතකොට මේ දෙකක් ඇයි මේ දේශනා කරන්නේ? මේ දෙකක් දේශනා කරන්න පින්නතුනි එක තැනක වේදනාව කියන්නේ අර විපාක මට්ටමේ පිරිසිදු පකති පරිසුද්ධ මිදං වශයෙන් දක්වන අර දුකකුත් නොවන එවිතරක් නෙවෙයි විපාක මට්ටමේ තියෙන කුසලයක්වත් අකුසලයක්වත් නොවන වේදනාවක් තියෙනවා. අන්නේ වේදනාව තමයි පිරිසිදු දැනගන්න කියන්නේ. ඒ වේදනාව දුරු කරන්න කියලා නැහැ. කියන්නේ දුක්ඛ සත්‍යයේ මට්ටමේ තියෙන වේදනාව පිරිසිදු දැනගන්නට ඕන. ඒක දැනගන්නකොට මොකද වෙන්නේ? ඒක පාදක කරගෙන දුක්ඛ සමුදය විදියට අවිද්‍යාවෙන් ගොඩනගාගත් වේදනාවක් තියෙනවා. අන්නේ වේදනාව තමයි දුරු කරන්න කියන්නේ. වෙනත් විදිහින් කියනවා පටිසම්පාදයේ තියෙන වේදනාව කියන කාරණය. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා. අන්න එතන තියෙන වේදනාව දුක්ඛ සමුදය සත්‍යයට ඇති වේදනාව. සමාධිට සූත්‍ර ආදී සූත්‍රවල දැක්වෙන මොකද්ද? මෙන්න මේ වේදනාව හඳුනා ගන්න, වේදනාව දුරු කරන්න, ඒ වේදනාව දුරු කරන තියෙන මාර්ගය ආරස්මික මාර්ගය කියලා. එතකොට දැන් අපි මේ මොහොතේ විඳින වේදනාවක් තියෙනවා නම් ඒක මොකද කරන්න ඕන? අන්නේ වේදනාව දුරු කරන්නයි ඕනි. ඒ වේදනාව අපිට බලෙන් දුරු කරන්න බෑ. ඒක දුරු කරන්න මොකද කරන්න ඕන? වර්තමාන වේදනාවට හිත තියලා එතන සතිපට්ඨානය තුල ඉඳලා සතිපට්ඨාන භාවනා කියන කාරණයකට යන්නට ඕන. පිනුතුනි මෙතෙන්දි ඉතාම වැදගත් සූත්‍රයක් තමයි හොඳට මතක තියාගන්න සංයුත්ත නිකායෙහි සතිපට්ඨාන සංයුත්තේන විභංග කියන සූත්‍රය. ඒ විභංග සූත්‍රයේ දැක්වෙනවා සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා කාරණයක් දේශනා කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම ඔබට සතිපට්ඨානයක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාවක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවක් දේශනා කරනවා කියලා. එතකොට පින්නතුනේ සතිපට්ඨාන කියන එක සරල නෑ, අපි හිතන වගේ සරල නෑ මේක. අද ලෝකයේම සතිපට්ඨාන ගැන මයින්ඩ්ෆුල්නස් එක ගැන කතා කරනවා. ඒ කතා කරන්නේ මොනවද? ඒ කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමානයේ ඉන්න කියලානේ. එහෙම නේද ඔබත් අහලා ඇත්තේ? බුදුහාඳුරෝ දේශනා කළ තියෙනවා අතීතයේ ශෝක කරන්න එපා, අනාගතයේ ප්‍රාර්ථනා කරන්න එපා, වර්තමානයේ ජීවත් වෙන කියලා නේ. ඔබ හඳුනාගෙන තියෙන වර්තමානයේ ජීවත් වෙන කියලා ඇත්තටම කුමක්ද? මේ ඇහැට පේන රූපය බලාගෙන ඉන්න කියලා නේ. කනට ඇහෙන ශබ්දය අහගෙන ඉන්නේ කියලා නේ. ඇත්තන පිනුතුන් මේක වර්තමානයේ ජීවත් වීමද? මේක පිනුතුනි සතිපට්ඨානයි. හැබැයි සතිපට්ඨාන භාවනාව නෙවෙයි. සතිපට්ඨානය කියන එක මාර්ගය, සතිපට්ඨාන භාවනාව කියන එක මාර්ග සත්‍යය. මෙන්න මේක මනුවින් තේරුම් ගන්නට ඕන. වර්තමානයේ අපි ඇහෙන් රූපයක් බලාගෙන ඉන්නවා නම්, දැන් ඔබ මේ රූපේ දිහා බලාගෙන මේ ශබ්දේ දිහා අහගෙන ඉන්නවා නම්, ඇත්තටම ඔබ ඉන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? මේ මොහොතේ හැට රූපයක් පේනවා කියලා ඔබ බලාගෙන, මට දැන් පේන රූපය මං ඉස්සරහා බලාගෙන ඉන්නවා කියලා බලාගෙන ඉන්නේ, ඉන්න අවස්ථාවේදී ඔබ ඇත්තටම ප්‍රඥාවෙන්ද ඉන්නේ අවිද්‍යාවෙන්ද ඉන්නේ? උත්තරය දෙන්න බලන්න. ඔබ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද ඉන්නේ? අවිද්‍යාවෙන්. ඔව්, බොහොම හොඳයි. සරල උදාහරණයක් කියන්නම්. ඔබ පිඟානකට කෑම ටිකක් බෙදාගෙන කෑම කනවා. කෑම කනකොට ඔබට රස දැනෙන පිඟානේ තියෙන කෑම ටික කටේදී. ඒ කටේ කෑම ටික රස දැනෙන අවස්ථාවේදී ඔබ හිතන්නේ ඒ රස දැනෙන්නේ කොහේ කෑම කියලාද? පිඟානේ තියෙන කෑම කියලානේ. ඔබට කවදාවත් හිතිලා තියේද මට දැන් මේ රස දැනෙන්නේ මගේ අර කටේ මිශ්‍ර වෙලා තියෙන දත් වලින් හපපු දිවෙන් එහාට මෙහාට කරපු කෙලස් සමග මිශ්‍ර වෙච්ච අර වමනයක් වගේ කෑම ටිකේ මට දැන් රස දැනෙන්නේ කියලා ඔබට හිතිලා තියේද? කවදාවත් හිතිලා තියනවද? ඔබ හැමදාම හිතන්නේ මේ දැන් මේ මොහොත රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමයි කියලානේ. පින්නතුනේ වනාන්තරවල අලි අන්දර කටු කියලා කටු జాතියක් කනවා. ඒ අන්දර කටු කඩාගෙන කනකොට ඒ කටේදී අර කටු ඇනිලා දිවේ ඇතුළු කටේ ලේ සමග මිශ්‍ර වෙලා රසයක් එනවා. අර අසරණ ඇතා හෝ අලියා හිතන්නේ මේ රසය එන්නේ අන්දර කටු වලින් කියලා. ඔහු තව තවත් අන්දර කටු කඩාගෙන කනවා. ඔහු හිතන්නේ මේ රස අන්දර කටු වලේ කියලා. ඇත්තටම අර රසය ආවේ කොහෙන්ද? අර ලේත් එක මිශ්‍ර වෙච්ච රසක් මේන්නේ. අන්න ඒ වගේ පින්නතුනි, අපි යම් කිසි විදියක අධමේ ඇසෙන් රූපයක් දකිනවා නම්, කනින් ශබ්දයක් අහනවා නම්, මේ සියල්ලම අපි මේ විඳින අවස්ථාව ඇත්තටම වර්තමානීන අවස්ථාවක් නෙවෙයි. අර අතීතේ නිරුද්ධ වෙච්ච එක අවිද්‍යාවෙන් ගන්න අවස්ථාවමයි. පින්නතුනි, මෙන්න මෙතන තමයි ටර්නින් පොයින්ට් එක. මෙතන තමයි මන්සන්දිය. අපේ සසරට යනවද, අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පරිසම්පාදයේ සර්කල් එකේ යනවද, මේ චක්‍රේ යනවද, එයින් නිදහස් වෙනවාද කියන එක තීරණය කරන මන්සන්දිය මෙතන. එතකොට මේ ඇහැට පේන රූපය, ඇහැට පේන රූපයේ බාහිර රූපයක් කියලා හිතුවොත්, අපි මේ මොහොතේ ඇලියම් ගැටින් නැතුව හිතුව හිටියත්, අපි සැබවෙන පින්නතුනි දුක ස්පර්ශ කරමින් ඉන්නේ, ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? ඇසට පේන රූපේහි ආස්වාදය දුරු කරන්න නම් මොකද කරන්න ඕන? S2 වහගෙන හිටියාම හරියනවද? S2 වහගෙන ඉන්න කියන්නේ දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා. ඉන්ද්‍රබාන සූත්‍රය අර පාරසාරී බ්‍රාහ්මණයත් එහෙමයි කිව්වේ. S2 වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න, එතකොට භාවිත ඉන්ද්‍ර පුද්ගලයක් වෙයි කියලා. ඕන් කියන්නේ දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය නෙවෙයි දුරු කරන්න කියලා, දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්නට ඕන. අතීතයෙන් නිරුද්ධ වෙච්ච එක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. සමුදය සත්‍යයයි බැහැර කරන්න ඕන. සමුදය සත්‍ය කියලා කියන්නේ මේ මොහොතේ අපි අරගෙන තියෙන ඇස රූපේ චක්කු විඥානේ මේ අවිද්‍යාවෙන් ගත්තු ටිකයි දුරු කරන්නට ඕන. අන්නේ එතන තියෙන වේදනාව දුරු කරන්නට ඕන. මේ මොහොතේ දැනෙන ඔබේ කයට යම්කිසි වේදනාවක් දැනෙනවා නම්, ඇසට රූපයක් දැකලා ඒ රූපي අරබියා වේදනාවක් හටගන්නවා නම්, කනට ශබ්දයක් අහලා වේදනාවක් හටගන්නවා නම්, නාසයට ගඳ සුවඳක් දැනිලා, දිවට රසයක් දැනිලා, කයට පහසක් දැනිලා, මනසට අරමුණක් ඇවිල්ලා කිසියම් සැප දුක් උපේක්ෂා ආදී වේදනාවක් හටගන්නවා නම්, ඒ හටගන්නේ පින්නතුනි අර නිරුද්ධ වෙච්ච දේ ගැන නොදැනීම හේතුවෙන්. එතකොට මේ වේදනාව දුරු කරගන්න නම්, මේ වේදනාවට තියෙන ඇල්ම දුරු කරන්න නම් මොකද කරන්න ඕන? අර මුලින් තියෙන වේදනාවට, ඒ නිරුද්ධ වෙච්ච වේදනාවේ දුක්ඛ සත්‍යයේ තියෙන ස්කන්ධ පංචකයේහි වේදනා ස්කන්ධයට හිත තියන්නට ඕන. අන්න ඒක සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, ඒක හටගන්නවා නිරුද්ධ වෙනවා කියලා නුවණින් දකින්නට ඕන. පින්නතුනි මේ සතර සතිපට්ඨානය පනවන්නේම කායනුපස්සනාවෙන් කරන්නේ රූපස්කන්ධයේ පිරිසිදු දැනගන්න, නැත්නම් කබලින්කාර ආහාරය ප්‍රකට කරගන්න, නැත්නම් අසුභේ සුභ සංඥාව දුරු කරගන්න. වේදනුපස්සනාව වඩන්නේ ස්පර්ශ ආහාරය ප්‍රකට කරගන්න, නැත්නම් වේදනාස්කන්ධයේ පිරිසිදු දැනගන්න. චිත්තානුපස්සනාව වඩන්නේ විඥාන ආහාරය තේරුම් ගන්න, විඥානස්කන්ධය ප්‍රකට කරගන්න. ධම්මානුපස්සනාව වඩන්නේ මනෝ සංචේතන ආහාරය තේරුම් ගන්න, නැත්නම් සංස්කාර ස්කන්ධය ප්‍රකට කරගන්න. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා වේදනාව පිරිසිදු දැනගන්න නම් මොකද කරන්නට ඕන? ස්පර්ශ ආහාරය තේරුම් ගන්නට ඕන. ස්පර්ශ ආහාරයට තියෙන ආසාව දුරු කරන්නට ඕන. යම් කෙනෙක් ස්පර්ශ ආහාරය ප්‍රකට කරගෙන වේදනාව තේරුම් ගත්තනම් ඔහු සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා සඳහන් කරනවා. ඒක සඳහන් වන්නේ පුත්තමංස කියන සූත්‍රයේ. අපි ආහාර හතරක් ජීවිතය කරගෙන ඉන්නවා. කබලින්කාර ආහාරය, පස් ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය කියන මෙන්න මේ ආහාර හතර. එයින් අද අපේ තේමා වෙච්ච වේදනානුපස්සනාවට සම්බන්ධ වෙන්නේ ස්පර්ශ ආහාරය නැත්නම් පස් ආහාරය කියන කාරණේ. ඒ කියන්නේ අර මුලින් හටගත්තු වේදනාව නිරුද්ධ වුණාට පස්සේ තමා අවිද්‍යාවෙන් ඒ වේදනාව තාම තියෙන දෙයක් හැටියට ගන්න එක, නැත්නම් වේදනා සමුදේ අන්තේ වාසය කිරීම. ඇසෙන් රූපයක් දැකලා ඒ දැකපුදී ඔබ සිහි කරනකොට මේ මොහොතේ ඔබේ හිතට රූපයක් නිර්මාණය වෙනවා නම්, කනෙන් මේ අහන ශබ්දයේ ඇහුවට පස්සේ ඔබට රූපයක් නිර්මාණය වෙනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට මලක් හෝ සුවඳ විලුම් දෙයක් ඔබට රූපයක් නිර්මාණය වෙනවා නම්, දිවට රසයක් දැනෙනකොට ආහාරයක් හිතට මැවෙනවා නම්, කයට වේදනාවක් දැනෙනකොට මගේ අත රිදෙනවා ඔළුව රිදෙනවා කියලා හිතනවා නම්, හිතට අරමුණක් එනකොට රූපයක් නිර්මාණය වෙලා නම්, පින්නොතුනි අවංකව තේරුම් ගන්න මේ ස්පර්ශය අපි භුක්ති විඳින්මින් ඉන්නේ ස්පර්ශ සමුදයන්තේ ඉන්නේ. මේ අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ නිරුද්ධ වෙච්ච තැනක නිරුද්ධ වෙච්ච දේ තව දුරටත් ඇතැයි කියලා මේ අරගෙන ඉන්නේ. එහෙන් අපට සැපයක් විඳින්න පුළුවන්. නමුත් ඒක අල්පාස්වාදයි බහු ආදීනමයි. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දේවල් වලින් වේදනාවක් ලැබෙනවා. ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ තියෙන නිසා තමයි ලෝකෙ මේ සත්‍යය යන්නේ. හැබැයි ආස්වාදයේ ටිකයි ආදීනව බහුලයි කියලා දේශනා කළා. යම් කිසි කෙනෙක් අවිද්‍යා සාගතව මේ ස්පර්ශයකින් අන්තේ ඉන්නව නම්, ඇසකන ආදී මේ ආයතනලින් ගත්තු ස්පර්ශයේ තාමත් ඇතේ කියලා අවිද්‍යාවෙන් අරගෙන ඉන්නව නම්, ඒ අරගෙන ඉන්න කෙනාගේ මානසික ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමාවකින් දක්වන පුත්තමංස සූත්‍රයේදී. මොකද උදාහරණය තමයි හැම ගලවපු ප්‍රාණයේ තියෙන හරකෙක් ඉන්නවා. කිසියම් හරකෙක් පණ පිටින් ඒ හරකගේ පිට සම ගලවනවා. ගලවල හරකව අත අරිනවා. අත ඇරියම මොකද වෙන්නේ? ඔහු සත්තු කනවා, බිම ලැග්ගොත් කූඹි කනවා, වතුර බැස්සොත් සත්තු කනවා, පොළවේ ඉඳගත්තොත් වැලි ගෑවෙනවා, සීරෙනවා. මේ අප්‍රමාණ දුක් සමුදායක් මේ අසරණ ගවයා විඳිනවා. මෝඩ කියන්නේ නච්චම්මා ගාවී කියලා සඳහන් කරනවා. හැම නැසිච්ච ගවයාගේ කතාව. පින්නතුනි මේ උදාහරණ අපටයි මේ කියන්නේ. ඇසකන ආදී ආයතන වලින් ගත්තු ස්පර්ශය තාමත් ඇතැයි කියලා අවිද්‍යාවෙන් ගන්නව නම්, ඒ කියන්නේ ඇසකන ආදී මේ ඉන්ද්‍රිය වලට ලක්වන අරමුණු වලදී රූපයක් නිර්මාණය වෙලා නම් තියෙන්නේ, රූපේ හිත බැසගෙන නම් තියෙන අපි ස්පර්ශය අන්තයේ ඉන්නේ, ඒ ස්පර්ශයේ අන්තයේ ඉන්න වෙලාවේ අපි විඳින මානසික සුවය ආස්වාදයේ කොයි වගේ දෙයක්ද? අර හැම ගලවපු හරකගේ උපමාව තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මොකටද? ධර්ම දේශනා කළේ මෙන්න මේ අන්තයෙන් දුර වෙන්න. ඒ මොකද්ද? ඒ තමයි ඇසට රූපයක් පේනකොටම බලන්න මේ පේන රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන කියලා. කනට ශබ්දයක් අහනකොට මේ ශබ්දයත් එක්ක නිර්මාණය රූපය නිරුද්ධ වෙච්ච තැනක ඒ වෙලාවේ තියෙන කනත් ශබ්දයත් සෝත විඥානයත් සෝත සම්පස්සයත් සෝත සම්පස්සජා වේදනාවත් සද්ද සංඥාවත් සද්ද සංචේතනා මේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥානිනු මා මේක තේරුම් ගන්නේ ඒ මනෝ විඥානයත් අහුත්වා සම්බුතං හුත්වාන භවිස්සති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේ යථාර්ථය පිළිබඳව නුවණ අපි ශ්‍රුතමය ඥාණයෙන් ලබා ගන්නට ඕන. මේකට කියන්නේ ශ්‍රුතමය ප්‍රඥාව කියලා. මෙන්න මේ ශ්‍රුතමය ප්‍රඥාව ලැබපු කෙනාට තමයි පින්නතුනි වීරියක් හටගන්නේ මේ ගමන යන්න ඕන කියලා. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ මේකයි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව අවබෝධයේ පිළිබඳව විශ්වාසය මෙන්න මෙතෙන්ට හට ගන්නට ඕන. හැබැයි මේ විශ්වාසය හැමදාම තියාගන්න අවශ්‍ය නැහැ පින්නතුනි. කලක් යද්දී අපට මේක තේරෙනවා. සෘතුමත් භාවයේ ලැබීමත් එක්කම අපට ඊටාම පැහැදිලිව මේක තේරෙනවා දුක හටගන්නේ නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. ඒ අවබෝධයටපත් වුණාට පස්සේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ වගේම කෙනෙක් රූපයක් නිර්මාණය කළගෙන ඇවිල්ලා අපට කිව්වත් මේ අපේ දැක්ම වෙනස් වෙන්නේ නැහැ. කෝසම්බි කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කෝසම්බි සූත්‍රයේ ඒකට ලස්සන උපමාවක් දක්වනවා. ඒකේන හරියට කාන්තාරේ ගමන් කරන අවස්ථාවේදී ජලාශයක් ළඟට එනවා, ලිඳක් ළඟට එනවා. ඇවිල්ලා ලිඳට ඒබිල බලන වතුර තියෙනවා. ඔහු වතුර තාම ගත්තේ නැහැ, වතුර බිව්වෙත් නැහැ. නමුත් වතුර තියෙන බව නිසකවම ඔහු දැක්කා. අන්නේ වගේ තමයි ශ්‍රුතවත් භාවයට පත් වෙච්ච තැනැත්තා කෙලෙස් සියලක්ම ප්‍රහීන නොකළත් උද්ධම් භාගීය සංයෝජන පරිහින නොකරත් ඔහුට සපුරාම අවබෝධය ඇති වෙනවා දුකේ හට ගැනීම නිරෝධය මෙතනයි කියලා. එහෙනම් දුක් සත්‍ය කියන්නේ මොකද්ද? අර ස්කන්ධ පංචකයේ හට ගැනීම මුල් විපාක මට්ටමේ ස්කන්ධ පංචකය දුක් සමුදය කියන්නේ මොකද්ද? ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක ඇති දෙයක් හැටියට ගන්න එක ඒ ගැනීමෙන් තමයි තෘෂ්ණාව හටගන්නේ. දුක් නිරෝධය කියන්නේ අන්න ඒක නොගැනීම විද්‍යාසහගතව නුවණින් ඒක නොගන්නා ස්වභාවයට මනස සකස් කර ගැනීම. නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ ඒ සඳහා යන්න තියෙන මාර්ගය ආරස්නංගික මාර්ගය. එතකොට අන්නේ ආරස්නංග මාර්ගය සම්මාදිට්ඨි පුරේ ජවං සම්මාදිට්ඨියෙන් සුතමේ ඥාන ඇති කරගෙන මේ කියන්නේ දැනගන්නකොට සම්මාදිට්ඨි පුරේ ජවං. නමුත් මේක පිළිපදිනකොට කොහොමද? සීලේ පදිට්ඨාය නරෝසපඤ්ඤෝ. සීලේ පිහිටලා දෘෂ්ටියට නොපෙමිනිච්ච සීලයක පිහිටලා සමත විදර්ශනා වැඩීමයි මාර්ගය කියලා කියන්නේ. එතකොට පින්නොතුනි අපි වඩන සම්මා සතිය කොතෙන්ටද සම්බන්ධ වෙන්නට ඕන ආරස්නංගික මාර්ගයේ කාරණයක් විදියට? පින්නොතුනි අද අපි ලෝකයේ බොහෝ දෙනෙක් පින්දහම් කරනවා. නොයෙක් විදිය බණ භාවනා කරනවා. ඊටම ගැඹුරු දාර්ශනික සංකල්ප සාකච්ඡා කරනවා. නමුත් පින්නතුනි හොඳට විමසලා බලන්න ඒ අපි සාකච්ඡා කරන තැන් කීයකනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරනවද කියලා. හොඳට කල්පනා කරලා බලන්න පින්නතුනි සම්මා දිට්ඨිය මුලින් විස්තර කළා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔබට දේශනා කීයක ධ්‍යාන ලැබිලා තියෙද ජීවිත කාලේ? මුළු ලෝකයක් පින්නතුනි ධර්මය කියලා රකිනවා. මහා පින්කම් කියලා කරනවා. නමුත් මුළු සමාජයක් පිරිහෙනවා. ඇයි පිරිහෙන හේතුව? පින්කම් වල අඩුවක්ද? භාවනා කරන එකේ අඩුවක්ද? නැහැ පින්නතුනි. ඇයි ඒකට හේතුව? ඒ කරන පින්කම් ඒ කරන ආධ්‍යාත්මික වැඩපිළිවෙල වල බොහෝ විට මේ ආරස්නංගික මාර්ගයට ඇතුළත් වෙන්නේ ඒක හේතුව. ආරස්නංගික මාර්ගයෙන් බැහැර වෙලා අපි එක එක කෑලි අපේ පුහුණු කරන්න යනවා. පින්නතුනි මේ වරද අපි හැකි තාක් ඉක්මනින් නිවැරදි කර ගන්නට ඕන. අපි සීලයක් රැක්කනම් ඒ සීලය කොතෙන්ද දෙන්න ඕන? ඒ සීලයේ සම්මා වාචා සම්මා කම්මන්ත වලට එන්නට ඕන. ඔබ දැහැම රැකියාවක් කරනවා නම් ඒක කොතෙන්ද දෙන්න ඕන? ඒක සම්මා ආජීවයට එන්නට ඕන. ඔබ සතිමත් බව වඩනවා නම් ඒක කොතෙන්ද එන්න ඕන? ඒක සම්මා සතියට එන්නට ඕන. ඔබ මෛත්‍රිය වඩනවා නම් ඒක කොතෙන්ද එන්න ඕන? ඒක සම්මා සංකප්පයට එන්නට ඕන. අභ්‍යාපාද සංකප්ප කියන්නේ ඒකයි. ඔබ කෙනෙකුට හිංසාවක් නොකර ඉන්නවා නම් ඒක කොතෙන්ද එන්නේ? ඒක සම්මා සංකප්පයට එන්නේ. ඔබ බණක් අහනවා නම් චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්නවා ඒක කොතෙන්ද එන්නේ? ඒක සම්මා දිට්ඨියට එන්නේ. ඔබ මෛත්‍රී භාවනාව නැත්නම් වෙන සමත කමඨහනක් ධ්‍යාන මට්ටමට වඩනවා නම් ඒක කොතෙන්ද දෙන්නේ? ඒක එන සම්මා සමාධියට. මේ හැම දෙයක්ම අපි කරන්නේ කොහොමද? විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමි. විවේකයට බරව, විරාගයට බරව, නිරෝධයට බරව නිවන අභිමුඛ කරගෙනයි මේ සියල්ලක්ම කරන්නේ. අන්න එහෙම ඉන්න කෙනා පින්නතුනි, යා කුමන දේ කරත් ඔහුගේ අවසාන ඉලක්කය, ඔහුගේ ෆයිනල් ගෝල් එක විරාගයේ මනසකට, නිරෝධයට හිත තියන්නයි මේ හැමදේම කරන්නේ. මෙන්න මේ දැක්මට ආපු කෙනා ඔහු ඉගෙන ගත්ත තරසිංහ මාර්ගයේ ඉන්නේ. ඔහු රැකියාවක් කරත් තරසිංහ මාර්ගයේ ඉන්නේ. ඔහු ක්‍රීඩාවක් කරත්, විනෝද ගමනක් ගියත්, සාදයකට ගියත්, සෙල්ලම් කරත්, ඔහු කෙනෙකුට දඬුවමක් දුන්නත්, දෝෂාරෝපණයක් කළත්, විවාහයක් වුණත්, දරුවෙක් හැදුවත්, මේ සියලක්ම කරන්න කොහේ ඉඳන්ද? කරන්නේ ආරෂ්ඨික මාර්ගය ඉඳලා. මෙන්න මෙතන අපි හැකි තාක් ඉක්මනින් පින්නතුනි තේරුම් අරගෙන අපේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති තාම ඍජු මාවතට උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසා කියපු විදියට ඉතාම ඍජු වෙච්ච නිර්භය වූ මේ මාවත තුළ ඉඳගෙන අපේ ආධ්‍යාත්මික ජීවිතයේ අපි විකසිත කරගන්නට ඕන. අන්න එහෙම ඉන්න කෙනා වේදනාසු වේදනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ යලෝකි අභිජ්ජහ දෝමනස්සං. ඒ කෙනා වේදනාවන්හි වේදනානුව බලමින් වාසය කරනවා. ආතාපි කෙලෙස් තමන වීරයෙන් සම්පජානෝ නුවණින් සතිමා සිහියෙන් විනේ යලෝකි අභිජ්ජහ දෝමනස්සං. ලෝකයේ පිළිබඳව දැඩි ආසාව හා දෝමනස දුරු කරමින් ඔහු මේ මාර්ගයේ ගමන් කරනවා. එතකොට ඒ වේදනාව කොහොමද වඩන්නේ කියලා කියන්නේ? ඔව් සැප වේදනාවක් විඳිනවා නම් සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප වේදනාවක් විඳිනවා නම් සැප වේදනාවක් විඳින බව දන්නවා. දැන් මේ මොහොතේ කයට සිතට වේදනාවක් විඳිනවා නම් ඔය දන්නෝ ඒක. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක් වේදනාවක් විඳිනවා නම් ඒකත් දන්නවා. අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. දුකක් සැපක් නොවන උපේක්ෂාසගත වේදනාවක් විඳිනවා නම් ඒකත් ඔහු දන්නවා. සාමිසං වා සුඛං වේදියමානෝ සාමිසං සුඛං වේදියාමීති පජානාති. සාමිසෝ නැත්තං ස්කන්ධ ආසාදී පංචායතන පිනවීම සඳහා කරන කටිඋත්තකදී ලැබෙන සැප වේදනාවක් තියෙනවා ඒක විඳින කොටත් දන්නවා. නිරාමිසං වා සුඛං වේදියමානෝ නිරාමිසං සුඛං වේදියාමීති පජානාති. ස්කන්ධාසාදී පංචායතන පිනවන නෙවෙයි, ඒව සංවර කිරීම සඳහා නිරාමිස සුවය සඳහා කරන කටයුත්තකදී සැප වේදනාවක් ලැබෙනවා නම් ඒකත් ඔහු දන්නවා. ඊළඟට සඳහන් කරනවා සාමිසං වා දුක්ඛං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදියාමීති පජානාති. සාමිස දුකක් විඳිනවා නම් ඒකත් ඔහු දන්නවා. නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදියාමීති පජානාති. නිරාමිසෝ දුකක් විඳිනවා නම් ඒකත් ඔහු දන්නවා. සාමිසං වා අදුක්ඛම සුඛං නිරාමිසං වා අදුක්ඛම සුඛං. සාමිස අදුක්ඛම සුඛයක්, නිරාමිස අදුක්ඛම සුඛයක් තියෙනවා නම් ඔහු ඒකත් දැනගන්නවා. මේ දැනගන්න අවස්ථාව මොකද පින්නතුනි? මෙතනත් පින්නතුනි ඇත්තටම මේක මාර්ගයේ මේ කියන්නේ, අවිද්‍යාවේ මේ ඉන්නේ. මේ වර්තමානයේ මේ කියන්නේ. වර්තමානයේ මේ මොහොත විඳින දේ කියන්නේ සම්පූර්ණම සත්‍ය නෙවෙයි. මේක අපේ නව කර්ම විදියට ගොඩනගාගත්තු දේ. මෙතෙන්ට හිත තියලා වර්තමානයට හිත තියලා මේකට කියන්නේ ආයුහන ලක්ෂණ කියලා. හරියට දෙයක් ඇත්තකින් ගොයන් ටික අල්ල ගන්න වගේ වර්තමානයේ හිත තියනවා මේ මොහොතේ විඳින දේ මේකයි කියලා. හැබැයි මේක සම්පූර්ණ සත්‍ය නෙවෙයි. ඔබේ හිසට අමාරුවක් තියෙනවා නම්, කයට අමාරුවක් තියෙනවා නම්, අති අමාරුවක් තියෙනවා නම්, කොන්ද රිදෙනවා නම් මෙතෙන්ට හිත තියෙනවා. මේක පූර්වගාමි ප්‍රතිපදාව. මේක නෙවෙයි අවසානේ. මෙතෙන්ට හිත තියෙනවා. දැන් කායනුපස්සනාවේ කියනකොට ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියලා කියනවා. ඒ වර්තමානින් කියන්නේ. එතෙන්ට හිත තියලා අතින් ගොයන් ටික අල්ලගත්තා වගේ එතනින් අල්ලගෙන ඊට පස්සේ මොකද කරන්නේ? සමුදේ ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති. ඊට පස්සේ දෙයක් ඇත්තෙන් විදර්ශනා ඥාණයෙන් මේක කපනවා. ඒ මොකද්ද? මේ වේදනාවට හිත තියලා වර්තමාන මොහොතේ තියෙන වේදනාවට හිත තියලා මොකද කරන්නේ? මේ වේදනාවට පාදක උනේ අර මුල් දුක්ඛ සත්‍ය විදියට කියන නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය. අන්න ඒ ස්කන්ධ පංචකයට පාදක වෙච්ච ආයතන, අරමුණු, ස්පර්ශ මේ කාරණා නුවණින් මෙනෙහි කරනවා. කයට වේදනාවක් දැනෙනවා නම් හිතන්නේ කොහොමද? ඒ වේදනාවට හිත තියලා මෙතෙන්ට මුල් වෙච්ච කය මේ වෙලාවේ නිරුද්ධ වෙලා, ස්පර්ශේ නිරුද්ධ වෙලා, කාය විඥානේ නිරුද්ධ වෙලා, කාය සම්පස්සේ නිරුද්ධ වෙලා, ඊළඟට පොට්ටබ්බ සංඥා, පොට්ටබ්බ සංචේතන මේ සියල්ලක්ම මේ වෙලාවේ නිරුද්ධ වෙලා කියලා එයි හට ගැනීම නිරෝධය දකිනවා. එතකොට වර්තමානට හිත තියලා සතිපට්ඨාන ඉඳගෙන මොකද කරන්නේ? සතිපට්ඨාන භාවනාව කරනවා. මොකද්ද මේ වේදනාව හටගත් ස්පර්ශය නිසා ස්පර්ශ නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ස්පර්ශ සමුදයෙන් වේදනාව හටගත්තා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියලා විදර්ශනාව කියන එක නිතරම කරන්නේ අතීතේ නිරුද්ධ වෙච්ච අරමුණට. මේකයි දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන්නේ මේක. මේ ඔක්කොම අතීත පදවලින් තියෙන පිනතුනි. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති කියලා වර්තමානයේ කියනවා. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති කියලා කියන වර්තමානින්. ඒ කියන්නේ පින්නතුනේ පූර්වගාමි ප්‍රතිපදාව. ඒක මාර්ගය. මාර්ග සත්‍ය කියන්නේ, ප්‍රඥාව කියන්නේ, විදර්ශනාව කියන්නේ මොකද්ද? මේ වර්තමානයේ ඉඳගෙන ඊට පාදක වෙච්ච අතීත අරමුණු වල සමුදේ වැය, හේතුඵල සිද්ධාන්තය, හට ගැනීම නිරෝධය නුවණින් බලන එක. ඒ නුවණින් බලන්න බලන්න මොකද්ද වෙන්නේ? ඉති අජ්ජස්සන් වා වේදනාසු වේදනුපස්සී විහෙරති. තමන්ගේ අභ්‍යන්තරේට වේදනාවක් වෙනවා නම් මේක තේරුම් ගන්නවා. බහිද්ධා වා වේදනාසු වේදනුපස්සී විහෙරති. බාහිර වේදනාවක් මේකයි කියලා තේරුම් ගන්නවා. අභ්‍යන්තර බාහිර දෙකමත් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන තැනැත්තා සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට මේ වේදනාව හටගත්තේ පස්සපච්චා වේදනා, ඒ වගේම පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියපු විදියට ස්පර්ශය නිසා මේ වේදනාව හටගත්තේ. මේක සත්වයේගේ පුද්ගලයේගේ වේදනාවක් නෙවෙයි. ස්පර්ශයෙන් හටගත්තු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා නෝනින් දකිනවා. නෝනින් දකින දකින මොකද්ද වෙන්නේ? ඒ තැනැත්තා අනුත්පාද නිරෝධයට යනවා. ලෝකේ බොහෝ ආගම් දර්ශන ඉදිරිපත් කරන්නේ උප්පාද නිරෝධය, හටගත්තු දෙයක නිරෝධයක් දේශනා කරන්නේ. නමුත් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකට ධර්ම දේශනා කරන්නේ උත්පාද නිරෝධයට නෙවෙයි, හටගත්තු දෙයක නිරෝධය කියන නෙවෙයි, මේ ඉදිරිපස පේන රූපේ නිරෝධය කියන නෙවෙයි, ඒ රූපය නිර්මාණය නොවන විදියට ඒ රූපයට පාදක වෙච්ච අතීතේ නිරුද්ධ වෙච්ච දේහි නුවණ තියලා ඒ සමුදය බලලා බැලීමත් සමගම තමා ඉදිරිපිට ලෝකයක් නිර්මාණය නොවන විදියට ප්‍රඥාව විකසිත වෙන ආකාරයට විදර්ශනා වඩන්නේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච අරමුණ පිළිබඳව. පින්නතුනි, අර අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ තියෙන වේදනාව, ඒ වේදනාව ගැන සඳහන් කරන්නේ ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒක විපාක මට්ටමේ දෙයක්. එතෙන්දි හටගත්තු ඇස සම්බන්ධ වූ වේදනාව, චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා මේ සියලක්ම උපේක්ෂා සාගතයි. ඒක දුකක් අස්සපක්ක්ක් නෙවෙයි. කාය විඥානේ විතරක් අකුසල විපාකයේ දෙයක් නම් ඒක සුඛ සාගතයි. අකුසල විපාකයේ වේදනාවක් නම් කාය විඥාණයට සම්බන්ධ එතෙන්දී ඒ වේදනාව දුක විපාකයක් වෙනවා. අකුසලයක දුක් විපාකයක්, කුසලයක සුඛ විපාකයක්, සුඛ වේදනාවක්. නමුත් ඒ වේදනාවත් හඳුනා ගන්නකොට හඳුනාගන්නේ වර්තමානයේ නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ න පංචෙහි විඥානේහි කේනචි ධම්මා පටිවිදානාති. මේ කාය විඥාණයෙන්වත් කිසිම දෙයක් පිරිසින් දැනගන්න බෑ. අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා. ඒක ආයතනෙට අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. ඒ කාය වේදනාවත් තේරුම් ගන්නේ වර්තමානයේ නෙවෙයි, ඒකත් නිරුද්ධ වෙච්ච මොහොතක. එතකොට ඔබ අප ඇහැට දැකපු රූපයක් විතරක් නෙවෙයි, කයට ඔබට වේදනාවක් එනවා නම්, ඔබ අතේ අමාරුයි කියලා කියනවා නම්, බෙල්ලේ අමාරුයි කියලා කියනවා නම්, හිසේ රදේ කියලා කියනවා නම්, මගේ කොන් දරිදෙනවා කියලා කියනවා නම්, ඒ ඔබ කියන්නේ වර්තමානයේ තියෙන වේදනාව නෙවෙයි. කාය විඥානේ නෙවෙයි ඔබ තේරුම් ගන්නේ මේක. තේරුම් ගන්නේ මොකකින්ද? තේරුම් ගන්නේ මනෝවිඥානේ. මනෝවිඥාණයෙන් තේරුම් ගන්න විතරක් නෙවෙයි පින්නතුනි. ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඒ වේදනාවට පාදක වෙච්ච ආයතන, අරමුණු, ස්පර්ශ, විඥාන, සංඥා, චේතනා සියලක්ම නිරුද්ධවසන. මේ තේරුම් ගන්න මානසික. මෙන්න මේ සඳහායි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානේ පැනවේ පින්නතුනි. මෙන්න මේකට තමයි ධර්මයේ සම්දිට්ඨිකය අකාරිකය කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනය දැකලා පිනුතුනේදා ගෘහස්ත තරුණයන් පැවිදි වුණේ. මේ දර්ශනය පිනුතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නපු යමක මහා ප්‍රාතිහාරයට වඩා ප්‍රබලයි. භාගතුන් වහන්සේ උන්වහන්සේට තිබුණු ෂඩ් අසාධාරණ ඥානවලින් උන්වහන්සේ කටයුතු කරාටත් වඩා ඒ 이르දි ප්‍රාතිහාරයටත් වඩා ශ්‍රාවකයන් පැහැදුනේ මොකටද? ශ්‍රාවකයන් පැහැදුනේ මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය දේශනා කරන මේ දේශනා ප්‍රාතිහාරයට පැහැදුනේ. පින්නුතුනි මේක හරියට තේරුනොත් එදාට අපිට අත්හරින බැරි දෙයක් නැහැ. අපේ සසර කොයිතරම් නුවණ ශ්‍රද්ධාව දිනු කරාද කියන කාරණේ මත අපි උපරිම ලෙස මේ දහමට කැප වෙනවා. gedari indagena hari menne me duken nidahas wenna ona kiyana veeriyak hata gannawa. metenda thamai shraddhawa hata ganne. e shraddhawa hata gattata passe koi tarang veeriyak hata gannawada? e shraddhawa tamange sama mas naharayata ata midulu kara viniwida gihilla hariyata engata viduli sariyak weduna wage dadi javayak ina motivation ekak enawa. meka practice karanna ona kiyala pilipadinna ona kiyala. ඇයකට හේතුව මේක ප්‍රැක්ටිස් නොකරොත් මොකද වෙන්නේ? මේක පුහුණු නොකර ඉන්න පුළුවන්, ගැටලුවක් නැහැ. පින්කම් ටිකක් කළා, ස්වාමිනාහන්සේට දාන ටිකක් දීලා, පන්සලට උදව්වක් කළා, භාවනා කුටියක් හදලා සුගතියන්න පුළුවන්. සුගතියන්න බාධාවක් නැහැ. හැබැයි පින්තුනි දුකෙන් නිදහස් වෙන නම් මේ දර්ශනට එන්න ඕන. මේ ශ්‍රද්ධාව ඇති කරගෙන දැඩි වීරියක් හටගෙන සතිපට්ඨානය තුළ සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදිහට මේ දර්ශනයක් සහිතව සතිපට්ඨානය තුළ හික්මෙන්නට ඕන. අන්නේ ප්‍රතිඵල ලෙස සමාධියත් ප්‍රඥාවත් කියන මේ ඉන්ද්‍රිය ධර්ම ආදී සම්පූර්ණ වෙලා අපි මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යනවා. මෙන්න මේ ගමන් මගේ ඉදිරියට යන කෙනාගේ තියෙන ජීවිත පරිවර්තනයේ ලක්ෂණ ටිකක් මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දැක්වෙනවා. කොහොමද දැක්වෙන්නේ? ඒ පළමුවම දැක්වෙනවා අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා කාරණයක්. බුදුදහමේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා විස්තර කරන කොහොමද මේ දර්ශනයෙන් මේ භාවිතයෙන් සතිපට්ඨානය තුල කෙනෙක් වාසය කරනවා නම් ඔහුගේ ඇසට රූපයක් පෙනිලා ඒ රූපයේ පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් ඇති වුණා නම් ඒ මනාපය හෝ අමනාපය දුරු වෙන කොච්චර වෙලාවක්ද යන්නේ? ඇසපිය හෙලන මොහොතකදී ඒ මනාප යමනාපය දුර වෙනවා. ඇයි ඒකට හේතුව? ඔහු අප්‍රමාදීව සිහින් ඉනවා නම් ඔහු දන්නවා මේ සැප හෝ දුකේ බාහිර රූපේ නෙවෙයි තමන්ගේම මනසෙන් හදාගත්ත නිසා නේද කියලා තමන් දකිනවා. දැකලා හිත උපේක්ෂාවේ පිහිටනවා. කනට ශබ්දයක් අහනකොට ඒ අහන ශබ්ද ඔස්සේ මනාපයක් හරි අමනාපයක් හරි ඇති වෙනවා නම්, කැමැත්තක් හරි අකමැත්තක් හරි ඇති වෙනවා නම් ඒක දුරු වෙන කොච්චර වෙලාද යන්නේ? හරියට අසුරු සැනක් ගන්න මොහොතක් යන්නේ. නාසිරෙන ගඳ සුවඳකින් ඇති වෙන කැමැත්ත අකමැත්ත ප්‍රිය ආමනාප බව දුරු වෙන කොච්චර කාලයක්ද යන්නේ? හරියට සඳහන් කරනවා පහළට නැමෙච්ච නෙළුම් පතක වතුර බිඳක් දැම්මොත් ඉතාම ඉක්මනින් පහළට වැටෙන වගේ ඉතාම ශනිකව අර මනාප අමනාප දුරු වෙලා හිත උපේක්ෂාවේ පිහිටනවා. දිව අරබේ ඇති වෙන රසය පිළිබඳව ඇති වෙන මනාප අමනාප දුරු වෙන්න කොච්චර වෙලාද යන්නේ? දිව කෙලවරේ තියෙන කෙල පිඬක් දිවෙන් බැහැර වෙන්න ගත වෙන වෙලාව වගේ තාම ශනික මොහොතකදී ඒ රසයේ පිළිබඳව ඇති වෙන ප්‍රියමනාප බව දුරු කරලා හෝ ඉක්මනටම උපේක්ෂාවේ පිහිටනවා, මධ්‍යස්ථ වෙනවා. කයට එන පහසක් පිළිබඳව ඇති වෙන මනාපය අමනාපය දුරු වෙන කොච්චර කාලයක්ද යන්නේ? ශක්තිමත් පුරුෂයෙක් දිගු කළවුත් අතක් ලං කරනවා නම්, ලං කර අතක් දිගු කරනවා නම් අන්නේ වගේ ඉතාම ස්වල්ප මොහොතකදී ඌට කය පිළිබඳව ඇති වෙච්ච කැමැත්ත අමනාපය දුරු වෙලා උපේක්ෂාව හිත පිහිටනවා. හිතට අරමුණක් ආපු අවස්ථාවේදී ධර්මාලම්බනයක් ඔස්සේ ඒ ඇතිවන ප්‍රිය අමනාප බව දුරු කරන්න කොච්චර කාලයක්ද යන්නේ? ගිනියම් වෙච්ච යකඩ කබලකට, යකඩ භාජනයකට දිය බිඳක් දැම්මොත් ඉක්මනින්ම දුරු වෙනවනම්, ඉක්මනින්ම ඒක සිඳිල යනවනම් අන්නේ වගේ ඉතාම ශනික මොහොතකදී සිතට නරමුණ පිළිබඳව ඇලීම් ගැටීම් දුරු වෙලා උපේක්ෂාවේ පිහිටනවා. මේ පින්නතුනි බුදුදහමේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා. මේක අවසානේ නෙවෙයි පින්නතුනි. ඊළඟට දේශනා කරන සේක පුද්ගලයාගේ ලක්ෂණය. දහම්මගට අවතීර්ණ වෙච්ච අරසිංහ මාර්ගයට බැසගත්තු, ශ්‍රෝතයට බැසගත්තු කෙනාගේ ලක්ෂණය මොකද්ද? ඔහු ටැස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් රූපාදී අරමුණු පිළිබඳව ඇතිවන ප්‍රියමනාප බවක් ආපු ගමම ඔහු අට්ටි යති හරායති දිගුචති කියලා කියනවා. ඔහුට ලැජ්ජාවක් පිළිකුලක් ඇති වෙනවා. ඇයි ඒ? අනේ මං වගේ සුරතා ශ්‍රාවකයෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා ඔහු ඉතාම ලැජ්ජාවට පත් වෙනවා. හරියට අපිරිසිදු දෙයක් සතෙක් ඇට කරපු එකක් අතින් අල්ලලා සාක්කුව දාගත්තා වගේ. දැන් ඔබට උනත් කවුරු හරි කිව්වොතින් ඔබට දැන් කේන්ති කියලා නේද ඉන්නේ කියලා? දැන් හිතේ රාගෙන් නේද ඉන්නේ කියලා කිව්වොතින් මොකද වෙන්නේ? ලැජ්ජයි නේනේ. අන්නේ වගේම බාහිර කෙනෙක් නෙවෙයි තමන්ම තමන්ගේ හිතට නිග්‍රහ කරගන්නෝ තමන් වගේ කෙනෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා. බාහිර රූපයකින් කැමැත්තක් අකමැත්තක් කවතෝ ඉක්මනට දනහුට වැරදිලා කියලා. ඇයි දැන් මේ අවිද්‍යාවෙන් ඉන්නේ? ඉක්මනටම සතිපට්ඨානට එනවා. එන්න එන්න බාහිර රූපෙන් නිදහස් වෙනවා. ඔව අනුපාද නිරෝධයට යනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය සඳහන් කරනවා. ඒ මොකද්ද? ඔහු ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් රූපාදී අරමුණු ගන්න අවස්ථාවේදී ඔහුට ඕනනම් පිළිකුල් දෙයක් නොපිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්, නොපිළිකුල් දෙය පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. පිළිකුල් බව නොපිළිකුල් බව කියන දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් ඒත් ඉන්න පුළුවන්. මෙතනින් පින්නතුනි තාම පැහැදිලි ඉන්නේ මේ දුකක් හෝ සැපක් ආවේ බාහිරින් නෙවෙයි කියන කාරණේ. අපි යම් තාක් ජීවිතේ වේදනා වින්දනම් සැපක් හෝ දුකක් කියලා, එහෙනම් ඒ වේදනාව කොහෙන්ද ආවේ? බාහිර රූපයකින්ද ආවේ? ද්‍රව්‍යකින්ද ආවේ? පුද්ගලිකුන්ද ආවේ? නමුත් ඔබ කියනෝනේ දරුවන්ට, අනේ පුතේ මට දුක් වේදනා දෙන්න එපා, මාව කේන්ති ගස්සන්න එපා, මගේ හිතරි දවන්න එපා කියලා කියනවනේ නේ. දරුවා හිතරි දෙව්වද ඔබම ඔබේ හිතරි දවගත්තද? පින්නතුනේ බාහිර කිසිම කෙනෙකුට දුකක් සැපක් දෙන්න බෑ. අපි සියල්ලම අපි නිර්මාණය කරගත්තේ. එහෙනම් වේදනාපච්චා තණ්හා කියන්නේ මොකද්ද? වේදනාපච්චා තණ්හා කියන්නේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ තියෙන වේදනාවක් නෙවෙයි. වේදනාපච්චා තණ්හා කියලා කියන්නේ අර අවිද්‍යා පාදකව වේදනාව ගත්තොතින් ඒ වේදනාවට තණ්හාව ඇතිවීම වළක්වන්න බෑ. නමුත් අර දුක්ඛ සත්‍යයේ තියෙන පිරිසිදු ස්කන්ධ පංචකයේ තියෙන වේදනාව නිසා තෘෂ්ණාව හටගන්නේ. එහෙම වේදනාව නිසා තෘෂ්ණාව හටගන්නවා නම් කාටවත් දුක නිදහසෙන්න බෑ. ඇයි ඒ? වේදනාව ලැබිච්ච ගමම්ම තෘෂ්ණාව හටගන්නවා. එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් ලෝකෙ බිහි වෙන්නේ නැහැ. ඒ විතරක්නේ රහතන් වහන්සේට නම් වේදනාව විඳින්නත් බැරි වෙනවා. රහතන් වහන්සේටත් අර මුල් ස්කන්ධ පංචකයේ තියෙනවා දුක්ඛ සත්‍ය තියෙනවා. නමුත් දුක්ඛ සමුදයට යන්නේ නැහැ උන්වහන්සේ. විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ තියෙනවා නව කර්ම ගොඩනගා ගන්නෑ. ඒ දුක්ඛ ස්කන්ධය දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්නවා. දුක්ඛ සමුදේ බැහැර කළා සම්පූර්ණම දුක්ඛ නිරෝධයේ තුල ඉන්නේ උන්වහන්සේ අනුත්පාද නිරෝධයේ ඉන්නේ. පින්නතුනි මෙන්න මේකයි වේදනුපස්සනාවෙහි ක්‍රියාකාරීත්වය. වර්තමාන වේදනාවට හිත තියලා නිදහස් වෙන්නේ අපි මොහකින්ද? වර්තමාන වේදනාවෙන් නිදහස් වෙන නම් අපි කරන්නට ඕන අර අතීතයේ නිරුද්ධ වෙච්ච වේදනාවේ සමුදේ බැලීම. බලන්න බලන්න වර්තමානයේ තියෙන අවිද්‍යාසගත වේදනාවෙන් අපි නිදහස් වෙනවා. අපි දකින හේතුඵල ධමයක් විතරයි. ස්පර්ශ සමුදයෙන් වේදනාව හටගත්තා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධ වෙනවා කියලා දකිනවා. ඒ දකින්න දකින්න ස්පර්ශ ආහාරයෙන් නිරුද්ධ වෙනවා. මජ්ජේ සූත්‍රයේ දැක්වෙන මේකයි. ස්පර්ශේ කාන්තයක්, ස්පර්ශේ සමුදයේ කාන්තයක්, ස්පර්ශ නිරෝධේ තවත් කාන්තයක් කියලා. ස්පර්ශය කියන්නේ දුක්ඛ සත්‍යය. ස්පර්ශ සමුදය කියන්නේ දුක්ඛ සමුදය සත්‍යය. ස්පර්ශ නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධ සත්‍යය. එතකොට පින්නතුනි කායික වේදනාව විතරක් නෙවෙයි අපි මේ හටගන්න වේදනා සියල්ලගෙම අපට නිදහස් වෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. එතකොට මේ දේශනාව අපි සැබවින් ඇහුවනම් ඔබට මේ දේශනා මාලාවේ හි සියලුම කරුණ ප්‍රකට වෙන්නට ඕන. සසර ජීවිතය අනතුර පේන්නට ඕන. සසර බිය ඇති වෙන්නට ඕන. සසරේ අනතුර කියන එකනේ පළවෙනි මාතෘකාවනේ. ඊට පස්සේ දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන්නට ඕන. අරිස්කන්ධ පංචකය කියන එක. ඊළඟට දුක්ඛ සමුදය කියන්නේ ලෝකෙට අවිද්‍යා සාගත යන එක. ඊට පස්සේ සලායතන. ආයතන හය කොහොමද නිර්මාණය කරගන්නේ? මුලින් ඇතිවෙල නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දිය අපි අවිද්‍යාවෙන් ගැනීම තමයි සලායතන කියලා කියන්නේ පටිසම්පාද විග්‍රහය. ඊළඟට පංචස්කන්ධය කියන්නේ අර මුල් ස්කන්ධ පංචකය ඒක සක්කාය විදිහට ගන්න එක තමයි පංච උපාදස්කන්ධය කියලා කියන්නේ. මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකින එක තමයි පටිසම්පාද න්‍යාය තේරුම් ගන්නවා කියලා කියන්නේ. අන්න ඒක තේරුම් ගත්තු කෙනා ඉක්මනටම ඇතනත කෙනා අන්ත දෙකෙන් දුර වෙලා සීලේ පිහිටනවා, සමාධිය වඩලා ප්‍රඥාව දිනු කරනවා. ඒ දිනු කිරීමේ මාර්ගයේදී ඔහු කායනුපස්සනා වඩනවා, වේදනුපස්සනා වඩනවා, චිත්තානුපස්සනා වඩනවා, ධම්මානුපස්සනා වඩනවා. ඒ වැඩේ මේ ප්‍රතිඵල ලෙස තැනැත්තා ටිකෙන් ටික අනුත්පාද නිරෝධයට යනවා, දුක්ඛ නිරෝධයට යනවා, විමුක්තියටපත් වෙනවා, ක්‍රමයෙන් කෙලෙස් වලින් නිදහස් වෙනවා. ඒක තමයි නිවන් මඟ. අපට මූලික වශයෙන් ලැබිච්ච කාලය අවසන්. ඔබට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මෙතන ඔබ වහන්සේ මේ ධර්ම දේශනා මාලාවම එකමිතකට කැටිකොට ඔබ වහන්සේගේ දේශනාවත් සමග සම්බන්ධ කොට ඉතාමත් මනවින් පැහැදිලි කරා. මම හිතන්නේ ගැටලු කීපයකුත් තිබෙන බව පෙනී යනවා. අපිට YouTube ඔස්සේ ගැටලුවක් ලැබී තිබෙනවා. ඉන්දිරා කුමාරතුංග මහත්මිය ප්‍රශ්නයක් යොමු කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස, කෙනෙකුට රූපය දකින්න රූපය නිරුද්ධ වුණාමද, රූපය දකින්නේ රූපය නිරුද්ධ වුණාමද, නැත්නම් චක්කු විඥානේ ඇති වෙච්ච වෙලාවට කෙනෙක් රූපය දකින්නේ රූපය නිරුද්ධ වුණාමද, නැත්නම් චක්කු විඥානේ ඇති වූ වෙලාවට යනවෙන්නේ? චක්කු විඥානේ කියලා අවස්ථා දෙකක් තියෙනවා. දෙකක් කියන්නේ එකයි තියෙන්නේ, ඇත්තෙම අපි ගන්න විදිහෙන් දෙකක් අරගෙන තියෙනවා. චක්කු විඥානේ කියලා නියම විදිහට පහළ වෙන්නේ ඒ දකින අවස්ථාවේ. නමුත් ඒ චක්කු විඥාණයෙන් කිසිවක් දකින්න බෑ. ඊටාම පැහැදිලිව දැක් වෙනවා න පංචේ විඥානෙහි කේන්ති ධම්මා පරිවිජානාති කියලා. පංච විඥානයන්ගෙන් පංච විඥානිකම චක්කු විඥානෙට අයිති වෙනවා. එතකොට ඒ චක්කු විඥානයේ වර්තමානයේ තුලින්දගෙන අපට හඳුනා ගන්න බෑ. ඒක අරමුණ පතිතවීම පිළිබඳ ප්‍රාථමික දැනුමක් විතරයි ලැබෙන්නේ. අපි ඒක හඳුනාගන්නේ නිතරම නිරුද්ධුණාට පස්සේ. හැබැයි නිරුද්ධුණාට පස්සේ අපි තේරුම් ගන්න එකටත් කියන්නේ චක්කු විඥාණයෙන් හඳුනාගත්ත කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපට තාම ඒ චක්කු විඥාණය නිරුද්ධ වෙච්ච නැති නිසා තාම අපි සමුදයන් තියෙන නිසා කියනවා අපේ චක්කු විඥාණයෙන් හඳුනාගත්ත කියලා තමයි කියන්නේ. ඒක සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිය. නමුත් චක්කු විඥාණයෙන් අපි එහෙම කිව්වට කවදාවත් චක්කු විඥාණයෙන් දැනගන්න බෑ. සාමාන්‍ය ලෝකයාට චක්කු විඥාණය ඇතැයි කියලා ගත්තු කෙනා කියනවා චක්කු විඥාණයෙන් මා දකින්නේ කියලා. කිව්වට සැබවින්ම දකින්නේ චක්කු විඥාණයෙන් නෙවෙයි මනෝ විඥාණයෙන්. අසය සමනස් මම හිතන්නේ අපගේ ඒ ඉන්ද්‍රා මැතිනියට ඒ අදාළ පිළිතුර ලැබෙන්නට ඇති. ප්‍රේමලාල් මහත්මයා මම හිතන්නේ ඔබතුමාට පුළුවන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඔබගේ ගැටළු යොමු කරන්නට මයික්‍රොෆෝන එක අත්කොට. අවසරයි ස්වාමීන් වහන්ස, භූමිතා අගනා දේශනාවක් කියලා කියන්න පුළුවන්. මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි, අතනම ප්‍රශ්න කීපයක් වෙනවා. ඒක ඒ වුණාට මම එක ප්‍රශ්නයක් හැටියට අහන්නම් ස්වාමීන් වහන්ස. මේ අර ස්පර්ශය දැන් මේ වර්තමාන මොහොතේ හිත තියලා අපි ඒ ස්පර්ශය ගැන හෝ වේදනාව ගැන හෝ කියලා කියනවා නම් ඊට පස්සේ අපි ඇත්තටම බලන්නේ ඒ හිත තියාගත්තට ඒකයි කියන්නේ ඒ වේදනාවක් තියෙනවා නම් වේදනාව තියෙනවා කියලා දැනගෙන ඊට පස්සේ අපි බලන්නේ ඊට පෙර අවස්ථාවක ඒකට මේ හේතු වුණ කාරණා නේද ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ එතකොට අපි ඒකෙන් ඊළඟට මේක නිරුද්ධ වුණොත් ඒ හේතු නිරුද්ධනොත් දැන් වර්තමානයේ තියෙන වේදනාව හෝ ස්පර්ශ නිරුද්ධ වෙනවායි කියලා කියනවාද? එහෙම නැත්නම් ඊට අතීතේ එකක් නිරුද්ධ වෙනවායි කියලා කියනවාද? ඒ ස්වාමීන් වහන්සේ තව ටිකක් විස්තර කරලා දෙනවා නම් වඩා සුදුසුයි ස්වාමීන් වහන්සේ. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් අපි ඇසින් රූපයක් දැක්කනේ. ඒ ඇසින් දැකපු රූපයට අපි යම් කිසි සැප හෝ දුක් වේදනාවක් ආවනම් අපි වර්තමානය ගැන සිහින් ඉන්නවා. සිහින් ඉඳීමෙන් අපි දන්නවා මේකට පාදක වෙච්ච මුල තියෙන්නේ අතීතේ. ඒ ඇස රූපේ චක්කු විඥානය කියන අන්න ඒ දේ හටගෙන නිරුද්ධ වෙලා තියෙන කියලා දකිනවා. දකිනකොට අපි ඉදිරියේ තියෙන වේදනාවෙන් තමයි නිදහස් වෙන්නේ. එතකොට වර්තමානයේ හිත තියාගන්න එක මාර්ගය, ඒක පූර්වගාමී ප්‍රතිපදාව, ඒක සතිපට්ඨානය, ඒක අර ආයුහන ලක්ෂණේ යුක්තයි. ඒ ආයුහන ලක්ෂණේ යුක්ත වෙච්ච කාරණයට හිත තියලා අපි විදර්ශනා වඩන්නේ, සමුදය බලන්නේ ඒකට පාදක වෙච්ච ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ධාතු ආයතන ආදියට. වැඩිදුරටත් අහන්න ඕන නම් තව අහන්න පුළුවන්. ප්‍රේමලාල් මහත්මයා, ඔබට ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන තව පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යද? අපි යොමුමු එහෙමනම් සීතක මහත්මයා, මහත්මිය ඔබට පුළුවන් ඔබගේ ගැටළු යොමු කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස, උපවහන්සේගේ ධර්මදේශනාව අපිට අපි ඇස් පහදා දීමට ඉතාමත්ම බොහෝම විදිහට උදව් වුණා ස්වාමීන් වහන්ස. හැබැයි අපිට තාම මේ කන්සෙප්ට් එක ස්වාමීන් වහන්ස අපි අන්තං අඳුනාගත්ත ස්වාමීන් වහන්ස කිව්ව විදිහට අර ඒක අපි වෙනද හිතපු තලයට වඩා ඊළඟ තලයකට යන්න ඕනේ කියන යම්කිසි පැහැීමක් ලැබුණා. ඒ වුණත් ස්වාමීන් වහන්ස අපි දැන් එදිනෙදා ජීවිතයේදී ගෘහ ජීවිතයේ අපි දරුවන් සමග සිටිනවා, වැඩපලේදී එතන රාජකාරියේ එක එක අයත් සමග සැසිරෙනවා. දැන් මේක ඇත්තටම ස්වාමීන් වහන්සේ ස්ලෝ ප්‍රොසෙස් එකක් කරලා නිකන් හරිම ස්ලෝලි යනවා නම් ස්වාමීන් වහන්සේ ඉස්සම් සිමින් යනවා නම් අපිට මේ ටික හිතා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියන විදිහට විපාක මැත්තෙම කර්ම මැත්තෙම මේ විදිහට. හැබැයි අපි ඉන්ද්‍රියන් 6 ගෙන්ම එකවරම අපි ඔක්කොම අපි ඇතුළට ගන්නව ස්වාමීන් වහන්ස. අපිට මේ පුතා මෙතන ඉන්නවා, මේ මෙතනින් ක්‍රියා නිරුද්ධ වුණා කියලා අපිට පේන්නේ නැහැ ස්වාමීන් වහන්ස. එතකොට මේ විදිහට අපි ප්‍රායෝගිකව මේ කියපු ධර්මය අපි දාගන්න නම් ස්වාමීන් වහන්ස අපි භාවනා කරලා හිත සංසුන් කරලා හිත සමාධිමත් කරගෙන ඉඳලා හේතුඵල වශයෙන් නිතර බලන්න බලන්න නිතර නිතරම යොමු වුණොත්ද ස්වාමීන් වහන්ස මේක අපි ප්‍රායෝගිකව කරගන්නේ කොහොමද කියලා ඔබ වහන්සේකින් කාරුණිකව අවවාදයක් දෙන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්ස. සතර සතිපට්ඨානය කියන්නේ මැත්තේම දැන් කායනුපස්සනාව හිම ගන්නකොට අපිට තේරෙනවනේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති මියාදි වශයෙන් සම්මිජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති මේ වගේ කියලා ගතේටි තේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති දක්වාම යනවනේ. යම් තාක් අපි අවදීන් ඉන්නවනම් ඒ හැම මොහොතකම උපරිම ලෙස සතිපට්ඨානය තුල අපි ඉන්න ඕන. අපට සාමාන්‍ය සරල දෙයක් කළා පොඩි දෙයකින් දෙයක් ලබා ගන්න නම් ඒ විදිහට ඒ ප්‍රතිඵල ලබා ගන්න කමක් නැහැ. දැන් ඔබතුමිය වුණත් දන්නවා අපි පාසල ගිය කාලේ බලන්න. අපි පාසල ගිය කාලේ අපි එක සතියක් නැත්තම් එක මාසයක් අපි එක දිගට පාසල් නොගිය නම් ඔබතුමිය කල්පනා කරලා බලන්න ඔබතුමිය ওই අදයින් ස්ථානේ ඉන්නවද? ඔබේ දරුවෙක් ගැන බලන්න. එක මාසයක් දෙකක් අඛණ්ඩව පාසල් නොගිය නම් ඒ දරුවට ලැබෙන තින උපාධිය ලැබෙනවද? ඒ දරුවට ලැබෙන තින රැකියාව ලබා ගන්න තින රැකියාවද ලැබිලා තියෙනවද? එහෙම නැහැ නේ. දිනපතාම උදේ අවදි වෙලා අඛණ්ඩ වේ සඳහා කැප වුණානේ. ඒ කැප වුණේ මොකටද අපි? මේ ජීවිත කාලයේ කෑම බීම ටික ඉඳුම් හිටුම් ටික ලබා ගන්නනේ. ඒ එහෙකින් වාසවට පුළුවන් වුණාද අපේ ළඟම ඥාතියේ මිය ගිහිලා වෙන දුක නිදහසෙන්න? ඔබ ඊටාම ආදරය කරන කෙනා මිය ගියා කියලා හෙට පණිවිඩය આવතින් ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද ඔබතුමිය අනිත් දේවල් කැප කරන දේවල් වලින්? අන්න එහෙනම් අපිට සිද්ධ වෙනවා මේකට වැඩිපුර බරක් දාන්න. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් වැඩ නවත්තල මේක කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි හරියට අපේ කාලය කළමනාකරණය කරගත්තොත් විශේෂයෙන්ම කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික ඇති කරගත්තොතින් මෙන්න මේක තමයි අපේ ගමන් මඟ විසිතුරු කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ආපු ගමන්ම ඊළඟට අපේ ළඟ નિરાයාසින් පිහිටන ලක්ෂණ ටික තමයි කරණීයමෙත සූත්‍රය කියන්නේ. අප්පකිච්චෝ සල්ලහකවුත්ති සන්තින්ද්‍රියෝච නිපක සුවච මෙයාදී ලක්ෂණ තමන්ගේ ජීවිතය තුළ පිහිටුවොත් තමයි තමන්ට ඇත්තටම දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ තමන්ගේ චතුරාර්ය සත්‍යයේ ඡායාව හරි තේරුණා කියලා. නැත්තම් අපි වචන අහලා තියෙන ඕනතරම් දුක සත්‍ය මේකයි කියලා අපි වචන කටපාඩම් කරලා තියෙනවා. හැබැයි අපේ ජීවිතේට එහි සලකුණ හරි ඡායාව හරි ලැබුණාද කියලා දැක ගන්න තියෙන ලක්ෂණය තමයි අපිට කොයිතරම් දුරට කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික මුණ ගැසුණාද කියන කාරණේ. ඒ කරණීයමෙත සූත්‍රයේ එහෙකවත් නැහැ ප්‍රාණඝාතය කරන්න එපා කියලා. සොරකම් කරන්න එපා කියලා. මත්පැන් පානය කරන්න එපා කියලා නැහැ. වැඩි දෙයක් තබා කලගුණ සලකන කියලාවත් ඒක නැහැ. ඒකේ සම්පූර්ණම තියෙන්නේ යන්තං සන්තං පදං අවිසමෙච්ච. යම් ශාන්ත පදයක් කැමතිනම් අන්නේ කැමැත් ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමෙන්. අන්නේක ඇති වෙච්ච පමණට ඔහුගේ ළඟ මේ ගුණාංග ටික විකසිත වෙන්නට ඕන. අන්න ඒක තමයි පෙර සලකුණ තමන්ට යම්කිසි දෙයක් දහමෙන් තේරුණාද කියන කාරණේ. නැත්තම් අපිට තේරුණා වගේ අපි ඉන්නවා. අනේ හොඳ බණක් කියලා වර්ණනා කරනවා. නමුත් ඇත්තටම තේරෙලා නැහැ. තේරුණාද කියලා බලන්නේ මෙන්න මේ ලක්ෂණ කොයිතරම් දුරට තමන්ගේ ජීවිතය තුළට එළඹෙනවාද කියන කාරණේ. මොකද මේ දුක කියන දේ තේරුණා නම් අපට තේරෙනවා අර හැම ගලවපු හරකගේ උපමාව ඔබ තේරුම් ගත්තනම් අපි අද දවසේ සැප විඳිනවා කියලා කරන්නේ මොකද්ද කියලා අපට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනට ඒ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන වීරියක් තමන්ගේ හට ගන්නවා. ඒක වැඩ කළා නිමාටපත් වෙච්ච දවසක නෙවෙයි. ඔබේ දරුවන් කුඩා දරුවන් නම් දරුවන් පාසලට එක් කරගෙන යන ගමන් මේ දර්ශනයත් එක්ක යන්නේ ඔබ. ඔබ රැකියාවක් කරනවා නම් රැකියාවට යන්නේත් මේ දර්ශනයත් එක්ක. ඔබ කෑම ටිකක් උයනවා නම් උයන්නේ මේ දර්ශනයත් හිතේ තියාගෙන. ඔබ ක්‍රීඩාවකට ගියත්, සාදයකට ගියත්, විනෝද ගමනක් ගියත් මේ කුමන දෙයක් කරත් කරන්නේ මේ දර්ශන හිතේ තියාගෙන මේ අවසාන ඉලක්කයට මේ ෆයිනල් ගෝල් එකට සිහින මවමින් තමයි කරන්නේ. ඒකෙන් අනිත් පැත්තෙන් ඒ ආර්.එස්.නික මාර්ගින්ද ගැන කරන්නේ එදාට අපට එක නිෂ්ඵල වචනයක් කතා කරන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි තවත් අපට අපි ගැන බලන්න පුළුවන් සලකුණක් තමයි සතර අගතියට නොයන්නම කියන කාරණය. අපි යමක් කරද්දී ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මෙන්න මේ හතරෙන් අගතියට නොගිහිල්ලා අපි තීරණ ගන්නට ඕන. සමහර දේවල් ඇතැම් විට අපි කතා කරන්න බයයි. කට්ටිය අමනාප වෙයි මේ වගේ දේවල් කියලා. නමුත් මේ නිසි වෙලාවට නිසි දේ අපි කියන්නට ඕන. ඒ වගේම අපි ද්වේෂයෙන් අගතියට යන්න හොඳත් නැහැ. යමක් පිළිබඳව ඡන්දයෙන් අගතියට යන්නත් හොඳ නැහැ. මෝහෙන් මුලා වෙලා අගතියට යන්නත් හොඳ නැහැ. මෙන්න මේ සතර අගතියෙන් මිදීමත් ඒ වගේම තෘෂ්ණා දෘෂ්ටිමාන දුරු කරගන්න තියෙන අවංක උත්සාහයත් කරණිමෙත් සූත්‍රයේ තියෙන ගුණාංග ටිකත් විශේෂයෙන් නැචකුද්දන් සමාචරයේකින්චි යේන විඤ්ඤෝ පරිඋපවදීයම් කියනපු විදියට නුවණැති අය නිග්‍රහ කරන එක සුළු හෝ වරදක් නොකර ඉන්න තරම් අපි දක්ෂ වෙන්නට ඕන. මේක තමයි අපේ ගමන් මගේ සලකුණු කියලා අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් අපි මේ සඳහන් කළේ අපි කාටත් වැඩ තියෙනවා. වැඩ නැති කෙනෙක් ලෝකේ හොයන්න නැහැ. අපේ මරණ දවසාවත් එදත් අපිට වැඩ ටිකක් තියෙනවා. අපි මිය ගියත් අපේ ගෙදර දොර තියෙන වැඩ ටික ඉවර වෙන්නේ නැහැ. දරුවන්ගේ වැඩ අවසන් වෙන්නේ නැහැ. එහෙනම් අපට තීරණයක් ගන්න වෙනවා මේ වැඩ ටික කරන ගමම්ම අපේ ආධ්‍යාත්මික දියුණුවට ප්‍රමුඛත්වය දීම. ඒක තමයි අපේ ජීවිතෙන් අපි ගන්න නිසි ඵලයේ ප්‍රයෝජනෙ වෙන්නේ. අපිට ඉක්මනටම දුකෙන් නිදහස් වෙන අවශ්‍යය අපට විතරක් නෙවෙයි අපිත් එක්ක එකටින දූ දරුවන්ට ඥාතීන්ටත් මේ මඟ ගමන් මඟ අපි දෙන්නට ඕන. අපි මේ ආධ්‍යාත්මික ගමන් මඟ යනකොට ඒ අපේ ළඟම ඉන්න ඇයටත් මේක දැනෙනවා. ඒ අයගේ දුක උනන්දුවක් ඇති වෙනවා. අපේ ලිහිල් උත්සාහයක් නම් තියෙන්නේ, බොහොම සරල කැපවීමක් නම් තියෙන්නේ, අපේ ළඟ ලොකු ගුණවල වර්ධනයක් වෙන්නේ. එතකොට අපේ ළඟ ඉන්න දරුවෝ තීරණය කරනවා අපේ අම්මා අපේ ආච්චි මෙච්චර කලක් බණ ඇහුවම ලොකු වෙනසක් නැහැ. ඉතින් අපි මේක පිළිපැද්දත් අපටත් ඕක තමයි වෙන්නේ කියලා හිතන්නේ. එතකොට අපේ චරිතවලින් අපේ ළඟම ඉන්නේ තමයි අපි ගැන පැහැදෙන්න ඕන. අපි බොහෝ විට ඈත ඉන්නේ පහදවන්න යන්නේ නේද? ඇත්තටම අපි ධර්මයේ හැසිරෙනවා නම් අපි ගැන වැඩිපුරම පැහැදෙන්නේ වැඩිපුරම උදේ හවස අපිව පේන අයට. ඒකෙන් වෙන යහපත තමයි ඒ අයත් මේ දහමට එන්න මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව දැක ගන්නට ඒ අයත් උපරිම කැප වෙන්නට උත්සාහ කරනවා. ප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ හොඳයි හොඳයි තිරුවන් සරණයි. තවත් අපගේ ශ්‍රාවකයන් ශ්‍රාවිකාවන්ට ගැටලු අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ යොමු කරන්න තිබෙනවත් මම හිතන්නේ උන්වහන්සේගේ වෙලාව දැන් ආන්දර දෙකත් පහ වුණා මම හිතන්නේ. උන්වහන්සේ අප වෙනුවෙන්ම මේ මධ්‍යම රාත්‍රියේ වුවත් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා අපගේ දහම් පිපාස නිවා ගැනීම සඳහා ඒ දක්වන දායකත්වය අපි නමස්කාර පූර්වකව ගෞරවයෙන් සීකරන්න කැමතියි. මෙතනදී අපිට දහම් ගැටළු ඔබට තවත් තිබෙනවා නම් යොමු කරන්න පුළුවන් අපිට මතු වැඩසටහනකදී අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ දහම් ගැටළු යොමු කරන්නට පුළුවන්. එසේනම් අපි අද වැඩසටහනේ අවසාන භාගයට යොමු වෙමු. පුණ්‍යානුමෝදනාව සඳහා ඒ සඳහා මතක් කරන්නට කැමති අද දින වැඩසටහනට විශේෂයෙන් අනුග්‍රහය දක්වපු ඒ පුණ්‍යානු ඒ දායක දායකවන්ගේ පුණ්‍යානුමෝදනා මීට වසර 10කට පෙර අපෙන් හදිස්සියෙන් වෙන් වූ අකේන් රන්දෙස් පුංචි කුතු ප්‍රධාන HM රුපිනා හාමිනේ මිත්තණියටත් චිත්‍රා ප්‍රේමරත්න ලොකු අම්මාටත් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් සසර දුකෙන් නිදහස් වී ධර්මාවබෝධය ලැබීමට මේ මහා පුණ්‍ය කර්මය උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින 78 වන ජන්මදිනය සමරන මහනුවර කඩුගන්නාවේ පදිංචි ලලිත් රාජපක්ෂ මහතාට නිදුක් නිරෝගී චිරජීවනය සැලසීමටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටත් මෙම පින හේතු වාසනා වේවායි සිංහිනුවර වෙසෙන පුතා ඇතුළු පවුලේ සමඟ ප්‍රාර්ථනා කරනවා. එසනම් ගෞරවනීය ස්වාමීන් වහන්ස පුණ්‍යානුමෝදනා සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. නැයි පින තුනිය බලාපොරොත්තු වෙච්ච ආකාරයට යෙමියගේ ඥාතින්ට පුණ්‍යානුමෝදනා පිණිසත් ජීවත් වෙනට ආශිර්වාද පිණිසත් අප මේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඉතින් මේ පින්කමට සහභාගී වෙච්ච හැම දෙනාගේම නමින් මිය ගිය යම්තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාතීහු මේ පිණින් සුවපත් වෙත්වා. මේ පින දැක පින් අනුමෝදන් වන්නට පුළුවන් සත්‍යයන් යම් තාක් මේ විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ උතුම් කුසලයේ ආනිසංස අනුමෝදන්ව සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් පිනතුන් හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා. විශේෂයෙන් පිනතුන්ට අනුශාසනා කරන ගෞරවනීය විමල ඥාන ස්වාමින් වහන්සේටත් අනිකුත් ස්වාමින් වහන්සේලාටත් මේ පින්කම සංවිධානය කරේ පින්වත් හැම දිනාටමත් ඔබ අප හැම දිනාටමත් දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා. මේ උතුම් සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් හොඳින් ආරක්ෂා කරලන්නට දෙවියන්ගේ රැකවරණයත් සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පිනතුන් හැම දිනාටම මේ උතුම් පින්කම යන සංසෙන් හැම දිනාගෙම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වන කාලයේහි වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතත් සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.